හොඳයි, තෙරුවන් සරණයි. අද සාකච්ඡාවට නියමිතව තියෙන්නේ අච්චෙන්ති සූත්‍රං, අච්චෙන්ති සූත්‍රය කියන එක. ඒක බොහොම කෙටි සූත්‍රයක්. ඒ තියෙන්නේ මේ දේවතාවෙක් ඇවිල්ලා අහන ප්‍රශ්න වගේ බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට අපි කෙලින්ම මේ ප්‍රශ්න වලට ගියොත්, අච්චෙන්ති කාලා තරයන්ති රප්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ ඒතම් භයම් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානිති කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ ප්‍රශ්නේ සරල තේරුම ගත්තොත්, කාලයෝ ඉක්මයෙත්, ඒ කියන්නේ කාලය ගත වෙනවා, රාත්‍රීහු මරණය කරා පමනුවත්, ඒ කියන්නේ රාත්‍රීන් රාත්‍රිය මරණයට පිටු වෙනවා. ඊළඟට වයස් රාශීහු පිළිවෙලින් හැරයෙත් කියලා මේ සිංහල තේරුම තියෙන්නේ. ඉතින් අපි උපන්දින සමරණායට හිතන්න පුළුවන් ගන්න අවුරුද්දෙන් අවුරුද්ද කාලය ගත වෙනවා, කියන්නේ මරණයට පිටු වෙනවා. නැත්නම් අපි දවසෙන් දවස තමන් ගනින ඕන කාලයකින් වෙන්නේ මරණයට තව ටිකක් පිටු වෙන එක කියලා. එතකොට මේ මරණ බය දක්නා තැනැත්තා මොකද කරන්නේ? එයා කාලේ නාස්ති කරන්නේ නැතුව සැපගෙන දෙන පින් කරනවා කියලා තමයි මේ දේවතාවා කියන්නේ. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි, සැපගෙන දෙන අනාගතයේ සැප ලබා දෙන පිණිස පින් කරනවායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුර දෙන්නෙත් ඒ මුල පද තුන එහෙමමයි, අන්තිම පදේ විතරයි වෙනස් වෙන්නේ. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහಂತಿ ඒතම් භයම් මරණේ පෙක්කමානෝ. එතෙන්ට එනකන් අර දේවතාව කියන ටිකම, ඒ කියන්නේ මරණයට මෙහෙම කිට්ටු වෙනවා. එතකොට ඒ මරණ බය දකින කෙනා, මෙහෙම මරණයට කිට්ටු වෙනවා කියලා දකින කෙනා මොකද කරන්නේ? ලෝකා මිසං පජහේ සම්ති පෙක්කෝති. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති දේවල් නෙමේ, එයා උතුම් නිවන බලාපොරොත්තුෙන් ලෞකික සම්පත් හැරදමනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ලෝකා මිසං පජහේ සම්ති පෙක්කෝති, ඒ කියන්නේ ලෝකා ආමිසයට නිවේයි, ඒ ටික අත්හරිනවා එයා. දැන් දේවතාවා කියන්නේ ලෝකෙට අයිති සැපගෙන දෙන්න පින් කරනවා කියලා. ඉතින් මේක අපි හුඟක් ධර්ම මාර්ගයේ හොයන අයට හුඟක් වැදගත් පණිවිඩයක්. මම හිතන්නේ හුඟක් අය මේක දන්නවා. දන්නවා වුණාට බුදුරජාණන් වහන්සේත් මෙහෙම දේශනා කරලා තියෙනවා කියන එක දැන් අපිට මේ සූත්‍රෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ පින් කර කර මේ ලෝකේ යන ගමනේ සැප ලබන්න උත්සාහ කරන කොටසක් ඉන්නවා ඒ දේවතාවා වගේ අය. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වලා දෙන්නේ එතනින් එහාට යන දෙයක්. අපේ ජීවිතේ ඉක්මනට ගෙවිලා යනවා, මරණයට කිට්ටු වෙනවා. එතකොට මේ ගෙවිලා යන්නේ අපිට ලැබිලා තියෙන වටිනා කියන ක්ෂණ සම්පත්තිය. එතකොට ඒ භය ඇති වුණත් එහෙම යා උත්සාහ කරන්නේ අර ලෝකෙට අයිති සැප ලබන පින් කර කර ඉන්න එක නෙවෙයි, නිවන බලාපොරොත්තුෙන් එයා ලෞකික සම්පත් හැරදමන්නේය කියන මේ දේ තමයි බුදුරජාණන් වහන්සේ අර දේවතාව කියන ගාථාවේ වෙනස් කරලා පෙන්වන්නේ. ලෝකා නිසම්පජහේ සම්ති පෙක්කෝති. මුල ටික මං හිතන්නේ පැහැදිලි ඇති. කාලය ගෙවෙනවා, රාත්‍රීන් රාත්‍රිය මරණයට ලං වෙනවා, වයස මොනවයින් ගන්නත් මරණයට ලං වෙනවා. එතකොට මේ මරණ බය දකින්න කෙනා කරන්න ඕන මොකද්ද කියන එක තමයි මෙතන දේවතාවා පෙන්නනවා. ලෝකෙට අයිති පැත්තෙන් පින් කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ලෞකික සම්පත් හැරදමලා නිවන බලාපොරොත්තුෙන් කරන දෙයක් කරන්න කියලා. අපි බෞද්ධ හැටියට හැමෝම දන්නවා මේ බුද්ධෝත්පාද කාලික මිනිස් වෙලා ඉපදිලා ක්ෂණ සම්පත්තිය ලැබලා දහම අහන්න ලැබිලා තියෙන වෙලාවේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ නිවන් මාර්ගයේ වදන්න, එහෙම නැත්නම් ආර්ය මාර්ගයට වැටෙන්න අවශ්‍ය දේවල් ටිකවත් කරගන්න. පින් කර කර හිටියොත් ඉතින් සසරේ යනවා, ආයේ කොහේයිද කියන්න බෑ. ඒ විදිහට තමයි ඉතින් ගාථාව තියෙන්නේ. අපි එක මං හිතන්නේ සාකච්ඡා කරන්න පුළුවන් මේ ලෝකෙට අයිති පැත්තයි ලෝකෙන් එතර වෙන පැත්තයි. හොඳයි, අපි අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න පෙරවන් කරනයි. ඔව්, තෙරුවන් සරණයි කොබලගේ මාර්ගය. අත්‍යවම මේ සංගීතනා මේ අපි බොහොම කිට්ටික දෙනෙක් ඉන්නවා කියලා අපි කල්පනා වෙන්නේ. සේන මාත්‍යාව, සන්ත මාත්‍යා, චිත්‍ර මාත්‍යා, පාලිත මාත්‍යා, නිලන්දි මාත්‍යා, අසංග මාත්‍යා, තමල් මාත්‍යා, කාන්ති මාත්‍යා, ප්‍රසන්න මාත්‍යා, මම. ඉතින් අපි ටික දෙනා ඉන්නේ. ඉතින් අත්‍යවම මේ මං හිතන්නේ නැහැ කිසි ප්‍රයෝජනයක් තියනවා කියලා. මම එක එක්කෙනා ගහුවොත් ඔයාලා දැන් මොකද කියන්නේ? ඔයාලා තියමක් කිකුත් කරන්න කියලා කියන හැවට යන්නේ තීරමක් නැහැ. ඔය කතාව විශ්ිකනිකයි කීකෝ කියයි. අතරම මේ දේශනාවේ හරය මොකද්ද මා විසින් ගත යුත්තේ කියන දේ අපි පොඩ්ඩකට අවධානය යොමු කරොත් මොකද්ද මේකේ හරය හැටියට මම ගන්න ඕනේ සේන මහත්මයා? සිරුවන් සරණයි. මට තේරෙන විදිහට මෙතන මේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ ඒ දේවතාවන් වහන්සේගේ ඒ ගාථාවේ එක්ස්ටෙන්ෂන් එකක් හැටියට, කියන්නේ ඒක තවදුරටත් ගෙනියන එකක් හැටියටයි. මොකද උන්වහන්සේ ඒ පින් කරන්න එක ගැන ඒක වරදක් පෙන්වලා දීලා නැහැ. ඒත් මෙතනත් අනිත් තැන්වලත් මම දැකපු තැන්වලත් එතන කියලා තියෙන්නේ ලෞකික සැපෙන් අත්හරින්න කියලා නිවන් සැප ලබන්න නම්. එතකොට මෙතනදී මම තේරුම් ගත්තේ ලෞකික සැපය අනවශ්‍යයි කියන එක නෙවෙයි, ලෞකික සැපය අවශ්‍යයි. ලෞකික සැපය අත්හරින්න නම් ලෞකික සැපය අපි අත්විඳලා තියෙන්න ඕනේ. ඉතින් ලෞකික සැපය අපි අත්විඳලා තියෙනවද? දැන් මම අත්විඳලා තියෙනවද කියලා බැලුවොත් මට හිතෙන්නේ මම අත්විඳලා නැහැ කියලා. ඉතින් ඒ අත්විඳලා නැති නිසා මට අත්හරින්න දෙයක් නැහැ. ඉතින් මේක අත්හරින්න ඕනේ නිවන ලබා ගන්න. එතකොට ලෞකික සැපය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් මම තේරුම් ගන්න තියෙන්නේ ලෞකික සැපය කියලා කියන්නේ අතෝසෙන් මට තේරෙන විදිහට ලෝභ ද්වේෂ නැතිකම. ඒක තමයි සමාධි සිත ඇති වෙන එක තමයි ලෞකික සැපය කියලා කියන්නේ. ඒකත් අත්හැරින්න ඕනේ නිවන් සැප ලබන්න. ඒ කියන්නේ ඒක උදාහරණයක් ගත්ත උදාහරණෙ මට තේරෙන විදිහට දැන් අපි දන්නවා දැන් ලෝභ දේස නැති වෙනකොට තමයි ධ්‍යාන මට්ටමට එන්නේ, ප්‍රීති කියන මේ මට්ටමට එන්නේ. එතන මේ දැන් අපිට දුක කියන එක හැමතැනදීම දකින්න පුළුවන්. ප්‍රීති කියන අවස්ථාවේදී අපිට ඒක දුක දැකගන්න එක ලේසි නෑ. ඉතින් ඒකත් දකින කෙනාට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒකත් අතරින්න ඕනේ, ඒකටත් ඇලෙන්නේ නැතුව තවත් ඉදිරියට යෑමෙන්දී තමයි නිවන් ලැබෙන්නේ කියන එකයි උන්වහන්සේගේ දේශනාවේ මම තේරුම් ගත්තේ. තේරුම් ගන්න. මට මේ එතුණ අපි විවිධයි විවිධ පරමාර්ථයන් ඇසුර මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නවා ඇති. සමහරවිට එකම පරමාර්ථය හැටියට අපි කිව්වත් ඒ අපිට ගැළපෙන විදිහට අපි ඒක වෙනස් කරගෙන කොහෙන් හරි සූත්‍ර දේශාවන්ට ඒකට උදව්කුත් සුදුසුවල ඉන්ටර්ප්‍රිටේෂන් එකකින් මේකට උදව් උත්තරගෙන අපි ඒක සාධාරණීකරණය කරගෙන ඒව යොදාගත් ගන්න බව පේනවා ලෝකේ. මම හිතනවා මේ තථාගත ධර්මයේ නම් තියෙන්නේ ඒකායන පරමාර්ථයක් සඳහාමයි කියන කාරණාව. තථාගතයන් වහන්සේ කෙනෙක් බිහි වුණේ මේ දුකින් පිරිච්ච මේ සංසාරේ ගමන කියදම සත්‍යයකට කොහොමද මේ තේ සිදුවෙන්නේ කියන අවබෝධය ලබා දීම සඳහාමයි මේ සත්‍යයා දුකින් මිදීම කියන වචනෙන් අපි ඒක කිව්වා වුණත් ඉන්න සත්‍යයකට දුක දෙන්නවා විස්තර හිතුවොත් අපිට හිතන්නේ තියෙන්නේ මේ ඒ වංශින දේ තේරුම් ගැනීම ඒ ප්‍රඥාව ලබා දීමෙන් තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ කියලා. ඉතින් අපි ඒ කාර්යය යන ගමන් අපි යම් යම් දුරකට යන ගමන් අපි ඉතින් මේක විදිහට මේක ජස්ටිෆයි කරගෙන වෙන අපි කරන දේවල් අපි ඉතින් වෙන වෙන දේවල් වල යොමු වීම නිසා අපිට ඒ තාවකාලික මොකද හපකන හේම දෙකේ දෙයින්ම හොඳ හේතු නිසා ඵලයක් තියෙනවානේ අපි දැන් පොඩ්ඩක් භාවනා කරනවා. ඒතකොට ඒකෙන් අපිට හොඳ මානසික සුවයක් ලැබෙනවා. ධර්ම සාකච්ඡා කරනවා. හිත වෙන තැන් වල යන්නේ හොඳයි ඒකෙන්. ඒ ප්‍රතිඵල ඔක්කොම තියෙනවා. තිබුණාට අපි ඉතින් දැන් අපි මෙච්චරයි කරන්න පුළුවන් ඊයේදර ඉන්න ගමන් මෙච්චරයි කරන්න පුළුවන් මේ ජීවිතේ මෙච්චරයි කරන්න පුළුවන් කීකී අපි ඒක අර ඒකායන පරමාර්ථය නිර්වාණය සඳහාම සම්පූර්ණ කැපවීම නැතුව අයින් වීම නිසා අපි නැවත නැවත මේ මඩටම වැටෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සමාජලාවට අපි සෝතාපන්න වෙලා නැත්නම් මඩේ කියන්නේ දුගතිය කියනත් තරම් පෙර අකුසලයක් වූ හේතු වෙලා වැඩි කමකුත් නැහැ. ඒ නිසා මට හිතෙනවා මේ ජීවිතයේදී මෙතරම් කල්යාණ මිත්‍ර දැන් බාන වසන්ත මහත්තයලා චිත්‍ර මහත්තයලා පාලිත මහත්තයලා කුංගල මහත්තයලා සේන මහත්තයලා මේ මෙතරම් මගේ ඇස්සින්න මන අපිට ඉන්නවා ඉස්සරහා මට කතා කරන්න යමක් අහගන්න මෙච්චර තියෙනවා තාමත් කන ඇහෙනවා පපුවේ ප්‍රශ්න තිබ්බට. එතකොට මේ ඔක්කොම තියෙද්දී මේ ජීවිතේ නේද මට ලැබෙන තියෙනවා මේ අවස්ථාව නේද මට ලැබෙන තියෙනවා ඉතලම අවස්ථාව මේ පූර්ණ අවබෝධය ගන්න මේක පසුවට කන්නෝදා ඒක ගන්නවද ලැබෙනවද කියලා ඒක ඔස්සේ මම එතනක් කරගෙන ගන්න බැරි නම් දුක් වෙන කතාවක් නෙමෙයි. නමුත් මගේ සම්පූර්ණ වීර්යය යොදන්න ඕනේ නේද මේකට. අනිත් දේවල් මේ ලැබපු ජීවිතේ ලැබපු අතුරු දේවල් හැටියෙ නේද වෙන්න ඕනේ. එහෙම නේද සිද්ධ වෙන්න ඕනේ. නමුත් මම එහෙම නෙමෙයි කරන්නේ තාම. ඉතින් යන්නේ මට මේ පැත්තට මස්තාව මට හිතෙන්නේ. මේ ඇත්තටම මේ අපේ හැමදෙනාම නිවන බලාපොරොත්තු වෙන අපි කතා කරා වගේ අපි දන්නේ අපි කොහෙද උඩ පනින්න ඕනේ කියන එක. එතනයි වැරද්ද තියෙන්නේ. කියලා තේරෙන්නේ. මොකද මේ දේවතාවත් කියන්නේ එකනේ. පුලුවන් තරම් පින් කරන්න කියලා. මේ මැරෙන ළඟ වෙනවා. ඒක නවත්තන්න බෑ. පුලුවන් තරම් පින් කරන්න කියලා. එමුනම් අපිට තේරෙනවා මේ දේවතාවටත් වැරදිලා කියලා. ඒකනේ තථාගතයන් වහන්සේට හරිගස්සලා කියන්නේ. ඇත්තටම හරියටම කවුරු හරි දන්නව නම් කරන්න ඕනේ මොකද්ද කියලා නොකර ඉන්නේ නෑ නේද? ඒ මොකද අපි දන්නවා දැන් අවුරුදු ගානක් තිස්සේ අපි නොයෙකුත් දේවල් කරානේ. හැබැයි ඇත්තටම කියනවා නම් කරන්නම් වාලේ කරා මිසක් මොකටද මේ කරන්නේ? මොකද්ද මෙතන බලාපොරොත්තුව කියන එක තේරුමක් ඇතුව කරාද කියන එක නම් මට නම් කියන්න අමාරුයි. මොකද සෑහෙන කාලයක් අඳුරේ අතපත ගෑමක් කළ බව නම් ඒක 100%ක්ම විශ්වාසයි කියලා තේරෙනවා. තේනවා මම දන්නේ මම හරිද කියලා. මට නම් මම හුඟක් මේ දේවල් ගැන බලනකොට මම පුළුවන් තරම් සාමාන්‍ය විදිහට ද්වේෂයෙන්ම අතාරින්න බලනවා. දැන් මට මේව එකකට උනේ මම දරුවෝත් එපා මට ගෙවල් එපා මගේ කවුරුත් එපා. එහෙම කියලා කෙනෙකුට මගේ ඇතුලේ මට තේරෙනවා මගේ ඇතුලේ ද්වේෂයක් සියුම් ද්වේෂයක් වෙනවා කියලා. ඒ ද්වේෂයෙන් එපා එපා එපා කියනකොට නිකන් හිතෙනවා මේ මොකද තාම පරමාර්ථය හරියටම අඳුනගෙන නැද්ද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් අරගෙන නැද්ද? මොකද මේ දේශනාවල් වලට ඇහුම්කන් දෙනකොට හොඳටම තේරෙනවා ගිහි ජීවිතේ සෝවාන් වෙලා ඉඳපු අය ඉන්නවා, අනාගාමි වෙලා ඉඳපු අය තත්පිතේ ඉඳපු අය ඉඳපු බව සඳහන් වෙනවනේ. ඉතින් නමුත් ගිහි ජීවිතේ කියන්නේ මේකයි ඇත්තටම මේ මුලින් හිතපු විදිය සම්පූර්ණ වැරදි. يعني මට හිතෙනවා මෙහෙම ඉඳගෙනම බැරි නෑ. මොකද බුදුදහමේ පරතර කියලා කෙනෙකු ප්‍රඥාවනේ. ප්‍රඥාවන්ත වෙන්න ඇඳුම අවශ්‍යද කියන එක හිතෙනවා. ඒ සඳහා අඩිතාලම දාගන්න හොඳටම පුළුවන්කම තියෙනවා කියලා. එහෙමයි. ඒක පුළුවන් තරම් ශීඝ්‍රගාමි වෙන්න ඉඩ තියෙනවා. අර විදිහට හැම දෙයක්ම මේවෙන් අයින් වෙලා ගිහිල්ලා කරන්න පුළුවන් නම් ඒක සාර්ථකයි කියන එක දන්නවා. නමුත් ඒ ගිහිපු හැම දෙනාම ගැන අපිට අවශ්‍ය නෑ හිතන්න. ඒට මේක පහසුකමක් දැනෙනවද කියන එක දැක්කහම හිතෙනවා ඊට වැඩිය පහසුකමක් ගිහි ජීවිතයේ ඉඳගෙන කරන්න පුළුවන්කම. බලත් මහත්තයා තේරුම් ගන්න කියලා දෙනාටම මෙහෙමයි මට හිතෙන්නේ අපි මෙතෙක් කල් කරපු මේ ලංකා යාන මිත්‍ර ඇසුරින් කරපු දේවල් වලින් අපි එක්තරා මම එක්තරා හොඳට ඒ කියන්නේ හරි මගකට වැටුණයි කියලා මට හිතෙනවා. මේක මට මගේ හිතට හිතෙනවා. මොකද දැන් මේ සූත්‍රය අනුව කියන්නේ දැන් කරුණු දෙකක් නේ. එකක් බුද්ධයන් වහන්සේ අවසාන පරිදිම වෙනස් කළේ. ඉතින් ලෝකේ තේරුම් ගන්නනේ. ඉතින් අපි ඉගෙන ගන්න තියෙනවා ලෝකේ දකින්න මෙහෙමයි ප්‍රමාතුලින් දකින්න කොහොමද? නමුත් ලෝකය කියන එක හටගන්නේ කොහොමද කියන එක අපි දැන් හොඳට තේරෙනවා නේ. මේ අසකනාසි ජීවකය මඟ තුළ. ඒකෝට දැන් අපි මේ ලෝකේ ජීවත් වෙනවා. නමුත් මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට ලැබෙන්නේම අවිද්‍යාව තුළ කියන්නේ නොදන්නාකම තුළ ඉඳගෙන කරන හැම දෙයක්ම වෙන්නේ මොකද්ද? ලෝකයටම බැඳෙන කිසලක්. එක කොකල කුසල් වෙලා යනවා එක නැත්තම් ඉන්නේ මේ රාග දේශ මොහො ඇතිලා ඒක ලෝකෙටම. නමුත් එක මොහොතක් හරි හිතන්න පුළුවන් නම් මේකෙන් ගැලවෙන විදියක්. ඒ කියන්නේ දැන් මොකක් හරි වැරක් කරන ගමන් හරි මං හිතලමත් මොකද කියන්නේ මේ අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. අනිත්‍ය සංඥාවකින් වෙනමකෝ තෝරන්නේ නැහැ. මේ සූත්‍රයක් 18000ක් තියෙනවානේ. ඉතින් මේ අනිත්‍ය සංඥාව වඩන්න කොහොමද මේ විඥානයක් කියලා කියන්නේ අපි හදාගත් විඥානයක් කියලා මමත් දීලා තියෙන විඥානතුන් මමහසු ස්වභාවයක් නේ ඒක අවස්ථාවල වල ඉතින් ඒ ස්වභාව මානසිකයේ තියෙන ස්වභාවයෙන් කරන දේ ඉස්සල දැනගන්න බෑ කන්සෙප්ට් එක මොකද්ද කියලා. ඉතින් ඒක දැනගත්ත කෙනාට ඔය කියන්නේ හිතන්න පුළුවන්. ඒකයි මම කියන්නේ චිත්ත අරජන බවට කරන්න පුළුවන් චිත්තගෙන යනකොට එනකොට දෙන්නේ කියනකොට බස්ස කියනකොට ඩ්‍රයිව් කරනකොට ඕන දෙයක් කරලා දුන්නා. හැබැයි දෙවියන් කියන විදිහට කරනවායි කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක තමයි අමාරු. වටින් ඉන්න පුළුවන් කියන විදිහට. ඒ කියන්නේ දැන් සති නිමිති දෙහිත කියනවා කියනවා අරක කියනවා මේක කියනවා සති සම්පජාඤ්ඤය ඉතින් ඒක සාලවකින් කියනකොට නමුත් හරි තැනට හිත තියෙනවා නම් සත්‍යය ගියා හරි තැනින් ඇල්ලුවොත් වලගන්න පුළුවන්. නැත්තම් උගස් දස්ස කරලා දාන්න පුළුවන්. ඒ සත්‍යය මේ බුදුහාමුදුරුවෝ කිව්වයන්ද කියලා තියෙනවානේ. ඒක නිසා මේ ගිහි දෙවිදිතේ ඉඳගෙන කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. නිවන අරමුණු කරගෙන නමුත් නිවන කිහිම දකින්න බෑනේ. නිවන කිහිම දකින්න බෑ නේද? ඒකට තියෙන මාර්ගයක් කියලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ සෝවාන් ඵලයට සෝවාන් මාර්ගයේ ඉන්න කියලා හරියට වැටුණොත් මාර්ගයේද ඒ සෝවාන් වෙන්නේ නැතුව කවදාකවත් යා මාර්ගයටපත් වෙන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයක් කියලා ඒ බුද්ධාගමෙන් දේශනා කරලා තියෙනවා. එහෙනම් එහෙම තියෙද්දි අපිට පෙරේතෝ සත්තු වෙන්නේ යන්නේ නැහැ. මොකද සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම එක්කෝ එක ආත්මිකින් ආත්ම දෙකකින් ආත්ම හතක් ඉමතයි. යාක් සතර පාරේ වැටෙන්නේ නැහැ. ඒක ගැරන්ටි කරලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඒකට බය වෙන්න දෙයක් නැහැ. මේ නිවනම මේකින් එහෙම තමයි අරමුණ තියෙනවා. නමුත් ඒක වුණේ නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. ඒකට දිවි ලෝකියක් ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි තියෙන්නේ. ඒකට අරමුණ හරියටම හරි ඒ සෝවා මේ ඵලයට පත් වීමේ මාර්ගයට හරියට වැටෙනවා නැද්ද කියන එක තමයි තියෙන්නේ. එහෙම තියෙන්නේ නැකොත් ඉතින් අර මේ අර කලුව මාර්ගන ගියා වගේ ඉතින් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඉතින් එහෙම යනවා. ඉතින් ඒකට ඉතින් කියන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් ජර්මාස්යෙන් කියලා තියෙනවානේ. පුරා සූත්‍ර දේශනා තියෙනවා හරියට. හැබැයි අනිත්‍ය සංඥාව වදන හැටි කියලා තියෙනවා කරන ඕන විදිහට අපි ඉගෙනගත්තොත් එහෙම ඒක කරන්න පුළුවන් මේ ජීවිතේදී. කියන හැම මොහොතේම ඒක දැනගන්න ඒක ඉගෙනගෙන ඒක කරනවා නම් මම හිතනවා මේ ඔය විශාල මහා පින්කම් කරනවා තමයි එපා කියලා නෙමෙයි කියන්නේ. අසුරසනක් කියන බොහොම කුංචි කාලයක් හිතන්න පුළුවන් නම් ඒක ප්‍රගුණ කරන්න පුළුවන් නම් විනාඩියට දෙකට තුනට 10ට 15ට දවසට දෙකට මාසෙට අවුරුද්දට මේක මේ කරගෙන යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මොකද ඒ සිද්ධාන්තය අපි ඉගෙන ගන්න තියෙනවා. අපි දන්නවා මේ අපි තව තවත් ඉගෙනගෙන අහගෙන කල්‍යාණිකලාගේ ඒකේ ප්‍රගුණ කර මේ කුංචි කාලේ ජීවත් වෙනකොට ගෙවල් හදන්නත් ඕනේ නැත්නම් බුද්ධයන් වහන්සේ කියලා තියෙන ආරණ්‍ය හිටියත් ආරණ්‍ය සුදු බුදු කරගන්න ඕනේ. අතපොතු ගන්න ඕනේ. ඒක කටපිට ගන්න ඕනේ, වහල් දාන්න ඕනේ, ඒවා මේ කරන්න ඕනේ. ඒක කරලා පිට පාති යන්න ඕනේ, හොය ගන්න ඕනේ. අපි ඒ වගේ කඩේ ගිහිල්ලා බඩු ගෙනල්ලා ගියා කරන්නේ. ඒ වගේ කරන්න ඕනේ. නමුත් අර දැන් ගුරුට කියන්න ඕනේ නෑ මම මේවට ඇලෙන්නේ නෑ මම මේකට ගැටෙන්නේ නෑ කියලා. ඇලෙන්නේ නෑ ගැටෙන්නේ නෑ කියන එක අවිද්‍යාව තුළ ඉඳගෙන කියන නිකන් මොඩ කතාවක්. නමුත් අවිද්‍යාව දුරු වෙන්න නම් මේ ප්‍රඥා ආලෝකයේ ඇති කරන්න ඕන. ප්‍රඥාවෙන් තමයි අඳුර දුරු වෙන්නේ. නැත්නම් අඳුර දුරු කරන්න බෑ. ඒ නිසා ප්‍රඥාව ටිකට ප්‍රඥාව මේ දකින්න මේ අවිද්‍යාවෙන් නිදෙන්න ගන්නවා. අවිද්‍යාවෙන් නිදෙන කොට නිදෙනවා කියන්නේ තමන් මාර්ගයේ වැටලා තියෙනවා. වැරුණා කියන්නේ අනිවාර්යමයි. සෝවාන් සත්‍යදාගාමි එක ඒක ඒක ඒක දීජරි කොලම් කොලම් ඒ ක්‍රමයකට තමන් ඒක ඒසත් මේ අවසාන නිර්වාණ සුවය ලබා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ජලත් මහත්තයා මට මතක් වෙන්නේ. නිර්වාණ සරණයි. තිරන් සරණයි කෝකලගේ මහත්තයා මේ ලෝකාමිසය කියන්නේ මෙතන මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරන් සරණයි. ඔය එක මං හිතන්නේ දැන් අපි අර ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා කතා කරනවානේ. එතකොට ආමිස සාමිස නිරාමිස යෝගේ වචනය දෙනවානේ. එතකොට ආමිස කියන එක සාමාන්‍යයෙන් අපි දැන් මේ දවස්වල වෙසක් මම දන්නේ පිටරටවල තියනවාද කියලා මේ ලංකාවේ නම් හරියට ඔයගොල්ලෝ දැකලා ඇතින ඉන්න කාලෙත් මේ ආමිස පූජාවට තමයි වැඩි තැන දෙන්නේ කියලා වෙසක් එකට සැරසිලි තොරන් කූඩු ඒ වගේ දේවල්. එතකොට ඒවා අපි සාමාන්‍යයෙන් ගන්න ලෝකෙට අයිති පින්කම්. එතකොට ප්‍රතිපත්ති පූජාව තමයි ලෝකෙන් එතෙර වෙන නැත්තම් නිවන් මාර්ගයේ වඩන අපි කියන්නේ සිල් සමාදන් වෙනවා භාවනා කරනවා මේ මාර්ගයේ වඩන්න උත්සාහයක් යෙදීම තමයි. එතකොට මේ ඒකේ අනිත් පැත්ත. එතකොට මෙතන මේ දැන් ආමිස ලෝකාමිස පැත්ත තමයි අර දේවතාවක් කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ බලාපොරොත්තු වෙන්නේ මේ නිවන බලාපොරොත්තුෙන් කරන දේවල් කරන්න වගේ අදහසක් තමයි එතන මට මේ පැහැදිලි වෙන්නේ. පෙරුවන් සරණයි. තිරුවන් සරණයි. අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නකොට තථාගතයන් වහන්සේ ලෝක කියන එක වෙනස් විදියකට මේ ඔගලගේ මහත්මයා දේශනා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව දැන් ආමිස පූජා කියනකොට අපි කරන්නේ මොනවද කියන එකයි මේ ලෝකාමිසය කියනක ලෝක කියන එක එකතුනම ඒක ටිකක් වෙනස් වෙනවද කියන එක තමයි තේරුම් ගන්න උත්සාහ කළේ. මොකද පින් කරනවට වැඩිය කරන්න කියපු දෙයකට කියලා තියෙන මේ ලෝකාමිසයෙන් අතාරින්න කියන එකනේ. ඒ කියන්නේ මේ තේරෙන්නේ නැහැ ඒ නිසා යහන්නේ මේ ලෝකෝත්තර කියන පැත්ත ගැනද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ලෞකික ජීවිතේ මේ තොරන් ගහන්න එපා නරම මේව කරන්න එපා කියන එකද කියන එකයි ඒක දෙක අතර වෙනසක් තියෙනවද කියන එක තේරුම් ගන්නයි ඇහුවේ. තේරුම් ගන්නයි. හොඳයි ඒකයි අපි තේරුම් ගන්න ඕන. දැන් මේක එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතන අපි ගන්න ඕන මේ වැඩිය හොඳ කියන මට්ටම. ඒ කියන්නේ දැන් මුකුත් නොකර ඉන්නවට වඩා අපිට කියන්න වෙන්නේ පින්කම් කරන එක හොඳයි. ඊටත් වඩා හොඳයි මාර්ගයේ වඩන එක ප්‍රතිපත්ති පූජාවෙන්. ඉතින් ඒක අර වැරදියට ගන්න හොඳ නෑ. අරව කරන්න එපා කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. හැබැයි මාර්ගේ වඩන්න පුළුවන්කම තියාගෙන ඒවට කාලේ නාස්ති කරනවා නම් ඒ ලෝකෙට අයිති පින්කම් වලට එතන අඩුවක් වෙනවා. මාර්ගේ වඩන්න බැරි කෙනෙක් ඇත්තටම මේ පින්කම් වල යෙදෙන එක එයාට කවදාහරි මාර්ගයට වැටෙන්න උදව්වක් වෙනවා. හැබැයි මාර්ගේ වඩන්න පුළුවන් කෙනා පින්කම් කර කර කාලේ නාස්ති කරන එක මම දකින්නේ මේ ක්ෂණ සම්පත්තිය නාස්ති කර ගැනීමක්. එතකොට ඒ ලෝකා නිසං කියන එක මෙතන පජහෙ කියන්නේ පජහති කියන්නේ නිකන් අත්හැරලා වගේ කියන වා වෙන්න පුළුවන් මේ. එතකොට ලෞකික සම්පත් හැරදමන්නේ කියලා මේ සිංහල තේරුම තියෙන්නේ. එතන මම දකිනවා දැන් අපි අර සරල තේරුමක් ගන්න මම ඒ සර සීලි අරවා මේවා කිව්වේ. දැන් අපි ගැඹුරින් ගන්න ඕන ලෝකෙට අයිති මාර්ගයක් තියෙනවානේ මේ අර කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් යන එක ලෞකික ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා කියනවානේ. ඉතින් ඒකෙන් තමන් මේ ලෝකේ ඉදිපදී මෙරි මෙරි යන ජීවිතේ යහපත් කරන්න උදව් වෙනවා. අපි හිතමු දැන් දුගතිගාමී වෙන ප්‍රමාණය අඩු කරලා සුගතිගාමී වෙන ප්‍රමාණය වැඩි කරනවා ඒ ලෝකාමිසයෙන්. ලෝකෙට ඇති ආමිසය, ආමිසය කියලා මං දැන් අර කොටස විතරක් නෙමෙයි මං මේ ලෝකෙට ඇති ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩන කෙනාවත් එතෙන්ටම තමයි ඇතුළත් කරන්න වෙන්නේ. යම්කිසි දවසක මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුව ලෝකෝත්තර මාර්ගයේ වඩන කෙනා තමයි අර ඒ ලෞකික සම්පත් හැරදමනවා නිවන බලාපොරොත්තු වෙන කියන පැත්තට එන්නේ. ඒක හැරදමනවා කියන්නේ මේ තියෙන ටිකක් හරිනා නෙමෙයි. ඒක දකින්න ඕන අවබෝධයක් තුලින් අර ලෝකේ නිසරුබව දැකීම තුලින් අත් හරිනාට වඩා අත හැරීමක් වෙන්නේ. ප්‍රඥාවෙන් දැකීම තුල අත හැරෙනවා. ඒතර ප්‍රඥාවෙන් අවබෝධ කිරීම තුල අතහැරීමක්. ඒ ප්‍රඥාව එන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා තේරුම් අරන් ලෝකෙන් එතෙර වෙන මාර්ගයට වැටෙන සම්මාදිට්ඨිය. ඒක අපි චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවානේ. අන්න ඒ පැත්තෙන් යම් කිසි දෙයක් කරනවා නම් එයාට තමයි කියන්න පුළුවන් මේ ලෝකාමිසම්පජයෙහි සම්තිපෙක්කෝති කියලා. ඒ කියන්නේ උතුම් නිවන බලාපොරොත්තුෙන් එයා ලෞකික සම්පත් හැරදමනවා. හැරදමනවා කියනකොට ඒකේ දෙපැත්තක් තියෙනවා. මුලින් සමහර වර ලෝකෝත්තර දර්ශනේ ඇති වෙනකන් මේ දාන දීම වගේ දේවල් වලින් හැරදමන්න උත්සාහ කරනවා. ඒක කරන්න එපා කියන එක නෙවෙයි. ඒක කරන්න ඕන. ඒක කරන එක හරි වටිනවා. හැබැයි ඊට වඩා වටිනවා දැන් මේක අර මේ ලෝකෝත්තර දර්ශනයේදී පෙන්වලා දෙන්නේ. අපි දැන් රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට කියන පංච උපාදානස්කන්ධය අපි මුලාවක් තුල, අවිද්‍යාව තුල තමයි ඔකට අහු වෙලා තියෙන්නේ. එතකොට ඒකේ විද්‍යාව පහළ වෙනකොට, ඒ කියන්නේ මේක හටගත්තේ කොහොමද, නිරෝධ වෙන්නේ කොහොමද කියලා නුවණ පහළ වෙනකොට ඒ දැක්ම තුල අරවා අවිද්‍යාවෙන් උපද්දපු ටික උපද්දන්නේ නැති ස්වභාවයකට එනවා. ඒ උපද්දන්නේ නැති කියන්නේ ඒවා අපහැරෙනවා. අන්න ඒ જાති අපහැරීමක් තමයි මම මේ මෙතන අදහස් කරන්න මම අදහස් කරන්නේ. එතකොට ඒක අර මම අර මුලින්ම කියපු සරල උපමාවෙන් එහාට යන්න ඕන. එහාට යනකොට මේ ලෝකාමිසම්පජෙහි කියනකොට මම දකින්නේ අර පූර්ව ප්‍රතිපදාවේ හිටිය කෙනා නැත්නම් ආදි භ්‍රමචර්යාව එහෙම නැත්නම් අපි දන්නවා කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇතුව කරපු දේවල් ටික අතහැරිලා මේ ලෝකෝත්තර දර්ශනයට එනවා. මේ දෙකම එකක් ඇත්තටම. ලෝකෝත්තර මාර්ගයේ වැඩෙනවා කියන්නේ ලෝකෙට අයිති දේවල් අතහැරීමමයි. මොකද ඔබගේ මාතෘ මොනවද මේ අතහැරෙන දේවල් කියලා කිව්වේ? ඔබතුමා කිව්වේ මොකද අතහැරෙන දේවල්? ප්‍රඥා වැඩිම සමග. ඔව් ඒක දලුවත් තමහක් නෑ. මේ අපි ලෝකෙට අයිති හැමදේම කියනකොට ওই ಜಾති පහ එන්නේ අන්තිමට. රූප, වේදනා, සංඥා, සංකාර. ඔය අපි නිකන් සරල භාෂාවෙන් කියමුකෝ. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අහලා ඉපාවලා තින්. කියන්නේ මොනවද අතහැරෙන්නේ? මොනවද අතහැරෙන්නේ? වනා ගත්තත් දැන් අපි රූපයක් ගත්තොත් ඒ රූපයට අයිති තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීර වෙන්න පුළුවන්, ගෙවල් දරවල් වෙන්න පුළුවන්, අමුදරුවෝ වෙන්න පුළුවන්, යාන වාහන, රෝමේව, ওই ඉඩකඩන් සීරව, මේ අර ලෝකය ගැන විස්තර කරද්දි, නිවන ගැන විස්තර කරද්දි කියනවනේ ඔක යනවා මේ ඉරහඳ තාරකා දක්වා. මේ ලෝකේ යම් කිසි දෙයක් තියනා නම් ඒවා ඒ සීරම තමයි මං පොදුවේ රූප ධනය කියලා කියන්නේ. ඒ රූප කොටසට දාන්නේ. එතකොට ඒවා සේරම අතහරිනවා කියද්දි එතන මේ වැරදියට තේරුම් ගන්න එපා. මේ ටික අතහැරලා දාලා කොහේ හරි යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. එතකොට ඒකේ දැන් අපි රූපයට අහුනේ කොහොමද, අහු නොවෙන්නේ කොහොමද කියලා නුවණ තුල, ඒ කියන්නේ සමුදයයි නිරෝධයයි කියන එක මේ කියන්නේ, මේකට දැඳුනේ කොහොමද කියන ඒ සමුදය දැක්කොත්, එතකොට ඒ සමුදය යෙදෙන්නේ නැති විදිහේ වැඩපිළිවෙලක යෙදෙනවා. ඒකට සමුදය යෙදෙන්නේ නැති වෙනකොට අරවා ඉබේම අත ඇරිලා. ඒක බලෙන් අත ඇරීමක් නෙවෙයි. අනේ ඒකයි මං කියන්න උත්සාහ කළේ. එතකොට රූපය කියලා ගන්නකොට Taman දන්න ඕනම දෙයක් ඔතෙන්ට ආйти. ඒ දෙක තමයි කෙටියෙන් බෙදන්නේ මේ අජ්ජත් රූප බහිද්ද රූප කියලා. අද ওই දෙකට ලෝකේ තියෙන සේරම අපි දන්න තාක් සේරම ආйти රූපේ කියනකොට. එතකොට ඕනම දෙයක් කතා කළොත් ඒක මේ ධර්මතාවයට දාන්න පුළුවන්. ඒක තමයි කොකුලක මාත්මේ මේ මට හිතෙනවා සමහර දේවල් අපි අර මේ රිවර්ස් කරලා යන එක එක පුද්ගලෙන් දෙකේ කාලවලට ගැලපෙන විදිහට ගෙන යනවා නේද. මට හිතෙනවා දැන් අපි රිවර්ස් ප්‍රොසෙස් එක ගියොත් හොඳයිද කියලා. ඒ කියන්නේ දැන් අපි වෙනදා ඔය ඔක්කොම විදිහට අපි ජීවිතයේ අඳගෙන ඉන්න දරුවෝ මේ ඔක්කොම ගැන කියලා එහෙම කියන කතාව නතර කරලා අපි රූප වේදනා සංඥා සංකාර කියලා මේ කතාවේ ධර්මයේ ඔක්කොම ගොනු කරලා තියෙන මට්ටමටනේ කතා කරේ. ඒක දැන් අවුරුදු 15 ඉස්සම කතා කරලා දැන් ඒක නිකන් ගිහිලා තියෙන්නේ. ඒක කතා කරනවා. හැබැයි ඉතින් අර උදාහරණ දෙක ගන්න, මට මගේ දුව ලොකුයි, මට මගේ මිනිබිරි ලොකුයි, මට මගේ හાર્ට් එක ලොකුයි. ඒවා එහෙමයි. හැබැයි රූප නම් අතයිනවා. වේද රූප වේදනා සංඥා සංකාර ප්‍රහින කරනවා. හැබැයි මේ මගේ හાર્ට් එක ලෙඩු වුණාම පොඩ්ඩක් අප්සෙට්. දුව ගැන පළක් වෙන විදිහකට. ඒක ඇත්ත. හරියටම හරි. දැන් මේක කතා කරන එක නෙවෙයි. ඔය හැම දෙයකම ඒ නිසා තමයි. ඒ නිසා දැන් අපි රිවර්ස් ප්‍රොසෙස් එක ගියොත් හොඳයි. දැන් අපි රූප වේදනා සංඥා සංකර මට්ටමින් තථාගත ධර්මයේ ධර්මානුකූලව පැහැදිලි කරගෙන ඉවරයි නෙමෙයි. අපි කියමු කෝටි යම් කිසි තැනක ඉන්නවා. දැන් ඕක ගන්න ඕනේ ඇඟට. මොකද ඔයාලට තියෙන ප්‍රශ්නේ. ඔයාලට තියෙන්නේ මිනිබිරියගේ ප්‍රශ්නේ. ඔයාලට තියෙන වාගේ අස්සා ඉන්නන, ඔයාලට තියෙන වාගේ හાર્ට් එකේ ප්‍රොබ්ලම් එක. එනවා වාගේ දරුවගේ ප්‍රශ්නේ. ඒක රූපේ ගැන කියන ඔක්කොම ටික එයාට දුගුණු කරලා තනියම එයාගේ ඒ තමන්ට ප්‍රධාන ප්‍රමුඛ වෙච්ච එකක් අරගෙන කල්පනා කරොත් මම හිතනවා ඒක අපිට මීට වැඩි නෙමෙයි මේ ස්ටේජ් එකේදී ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද දැන් ඒක තේරුම් කරන්න මම මෙහෙම උදාහරණයක් ගන්නම්. දැන් මේක අපේ ස්වාමීන් වහන්සේ නමක් ගත්ත එකක්. අපේ මේ ඔය දැනගන්න රූප ගැන දැනගන්නේ ආයතනකින්. එතකොට චප්පාණක සූත්‍රය අර උපමා අරන් තියෙනවනේ, එක එක සත්‍ය උපමා කරලා. ඒ ටිකක් මම හිතනවා මතක් කරන එක හොඳයි. ඇහැට උපමා කරලා තියෙන්නේ සර්පයව, කනට උපමා කරලා තියෙන්නේ කිඹුලව, නාසයට උපමා කරනවා කුරුල්ලව. මේ ආයතන හය ගන්නෙ. එතකොට දිවට උපමා කරනවා බල්ලව, කයට උපමා කරනවා කයට මොකද නරියව, ඊළඟට මනසට උපමා කරනවා වඳුරව. ඉතින් අපි ඕක නිකන් ඔය කියලා දැම්මට ඔතන මහා ගැඹුරු තේරුමක් දකින්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විශේෂයෙන් මේ සත්තු හය දෙනාම ගත්තේ? ඇයි වෙන හය දෙනෙක් ගන්න බැරි? දැන් බුදුරජාණන් වහන්සේ ගන්න උපමා මේ ධර්මයේ බලන්න එක එක පැති වලින් ගැඹුරට පේනවා. එතකොට අර සැලුවත් මහත්තයා කිව්ව වගේ දැන් රූප කියන්නේ මොනවද කියන එක අඳුර ගන්න ওই උපමාවත් උදව් කරගන්න පුළුවන්. මම ඒ ස්වාමීන් වහන්සේ ගත්ත උපමාවම ගන්නම්. දැන් අපි ග්‍රවුන්ඩ් එකක ළමයි ටිකක් සෙල්ලම් කර ඉන්නවා, බලා ඉන්නවා. එතකොට බලන්න දැන් තමන්ගේ ළමෙක් කොතන හිටියොත් එහෙම අපේ ඇහැ යන්නේ කාටද? අනිත් අයටද, තමන්ගේ ළමයාටද, තමන්ගේ දරුවටද? ඒකට පේනවා තමන්ගේ දරුවට තමයි. ඒක තමයි දැන් අර ඇහැට සර්පයා උපමා කළේ. දැන් සර්පයා හැමතිස්සෙම ගුලට රිංගන්න හදන්නේ හුඹහට. එතකොට ඒක එයාට මේ දකින රූප අතරින් පියනවා එක තැනක් එයාව ඇදිලා යනවා. අනිත් හැම එකටම ඇදිලා යන්නේ. ඒකට අර සර්පයා ගුලට ඇදෙනා වගේ දැන් අච්චර ළමයි ගොඩක් ඉන්න තැන තමන්ගේ ළමයාට තමයි මේ ඇදිලා යන්නේ. එතකොට මං හිතනවා ඒ උපමාවෙන් ඕක තමන්ට ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් කියලා. අපි මේ දකින රූප වලින් අපි ඇදිලා යන හැටි. ඒ වගේ ඔක ආයතන 6ම බලන්න තියෙනවා. මේක නම් තව එකක් කියන්න අර බල්ලව උපමා කළේ ඇයි මේ දිවට? දැන් අපේ අය දෙයහමඳුරෝ හරිම ලස්සනයි මේ කියන ඕගොල්ලෝ දැන් භාවනා කරලා මෛත්‍රී භාවනාව එහෙම ඉවර වෙලා ඔන්න පොඩි විවේකයක් හම්බ වුණ ගමන් කතා කරන්නේ මොනවද? කෑම ගැන. ඊයේ කාපුවා අද දානෙට තිබුණා අරවා මේවා කෑම ගැන. දැන් බල්ලව උපමා කරලා තින්නේ බල්ලා ඇයි ගමට යන්නේ? කෑම සඳහා. ඒතර අපේ දිව ඇදිලා යන දේවල් තමයි කෑම. ඒතර අච්චර භාවනා කළාට අපේ මේ ආයතන බලවත් වෙලා ඇදගෙන යනවා මෙතෙන්ට. ඒතරේ ඒ වගේ ඒ චප්පානක සූත්‍රය ගත්ත ඒ උපමා හයම අන්නේ වගේ ටිකක් ඒ තමන්ට ප්‍රායෝගික පැත්තෙන් දකින්න හරි ලස්සනට ඒක ගන්න පුළුවන්. ඉතින් අර මනසට වඳුරාගත්තේ මොකද කියලා අපි අර ඔය දැන් හුඟක් වෙලාවට දැන් කතා වෙනවනේ මංකි මයින් කියලා එහෙම. වඳුරා වගේ හැමතැනටම පැනපැන ඉන්නේ. ඉතින් ඒක ඒ සායනහන්සේ විශේෂයෙන් විස්තර කරද්දි ගත්තේ අර මැරිලා උපදින තැන මරණ මොහොතේදී මේ වඳුරා කොහාට පණීද දන්නේ නැහැ. මොකද අනිත් පස් දෙනාම දුර්වල වෙලා ඉන්නේ. මේ ආයතන 6 මේ චප්පානක සූත්‍රය මතක ඇති මං හිතන්නේ කට්ටියට මේ ආයතන 6 ඒ කියන්නේ සත්තු 6 දෙනා ලනු 6කින් බැඳලා එකට ගැට ගහලා ඉන්නේ. ඒකට ඒ මොහොතේදී බලවත් වෙන කෙනා අනිත් පස් දෙනාම ඇදගෙන ඒ පැත්තට යනවා. එහෙම දෙයක් තියෙනවා. අනිත් පස් දෙනා දුර්වල වෙනවා. බලවත් වෙන කෙනා තමයි ඇදගෙන යන්නේ. ඒකට අපි අර ඒ විදිහට තණ්හාව වැඩියෙන් වැඩ කරන ආයතනයකට අනිත් අයවත් ඇදගෙන යනවා. ඉතින් අන්න ඒ පැත්තෙන් මේ ආයතන හයෙන් හිතුවත් ඒ අපි ඇලෙන්නේ මේ ප්‍රායෝගික ජීවිතේ මොනවටද? එතකොට අන්න ඒවා දැන් අපි ලෞකික ජීවිතේදී ඔය ලෝකෙට අයිතියාමිසේදී කරන්නේ අපි ඕවා මේ වැඩි කරගන්න යහපත් කරගන්න අවශ්‍ය දේවල් ටික කරනවානේ. එතකොට දැන් අපි ඒ දරුවාම උදාහරණයක් ගත්තොත් හොඳ දරුවෙක් ලැබෙන්නේ ඉතින් පරණ පිනකට වෙන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වෙන්නේ අතීත කර්ම අනුව වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම ආයතනෙටම අපිට ලැබෙන අරමුණු අපිට වැඩිපුර ලැබෙන්න දැන් කෑම වැඩියෙන් ලැබෙනවා දාන දීපු කෙනාට. අන්න ඒ වගේ තීරුම් ගන්න පුළුවන්. එතකොට අර ලෝකාමිසය පැත්තෙන් ඒව වැඩි කර ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ පැත්තට නෙමෙයි නිවන පැත්තට අවශ්‍ය දේවල් කරන්න කියන එක මේ සූත්‍රෙදි. තෙරුවන් සරණයි. සද්ද තෙරුවන් සරණයි ගොඩක් යමපේ. අනේ චිත්‍රමාත්මිය ඔබතුමිය ඉරිදා සාකච්ඡාවේදී අර පොට්ටපාද සූත්‍රය සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම ඔබතුමිට යමුනන් පස්සේ ප්‍රශ්නයක් යොමු කළා. මට හිතෙනවා ඒ වගේ ඒවල හැම එකම සම්බන්ධකම් තියෙනවා කියලා මේ දැන් කතා කරලා ආව කොටසට ඔබතුමිට පුළුවන් මේ ප්‍රශ්නේ නැවත යොමු කරන්න චිත්‍ර මහත්මිය. පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් දලස් මහත්මිය. ඔව් අපි සංඥාව ගැන කිව්වේ කතා කරේ සංචිත්ත චිත්ත නිරෝධය ගැන කතා කරපු සාකච්ඡාවක්නේ. ඔව් ඒ චිත්ත නිරෝධය ගැන කියනකොට අනිකුත් ආයතන හා සම්බන්ධ කරලා කතා කරනකොට මේ මනස සම්බන්ධයි ඔබ මේ කතා කළ මනස සහ ධම්ම කියන කොටස් දෙක සම්බන්ධ කරගෙන මතකද? ඒ කියන්නේ අපි මතක විදිහට මම කියන්නේ සංඥා නිරෝධය ගැන කතා කරපු එකද නැත්නම් කොහොමද ඒක වෙන්නේ සංඥාව නිසා මේ ලෝකේ තුලට ඇලෙන එක ගැනද කියන එකත් මට පොඩ්ඩක් මතක නෑ. ඒක ඇත්තටම කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. අනේ එහෙම නැවන්නේ මට හිතුවා ඔබතුමා මතකද කියලා. කමන්නේ අපි දැන් අද සාකච්ඡාව තුළින් අපි එක තැනකට එන්න බලමු එහෙමනම්. දැන් අද දැන් අපිට කුකුගේ මහත්මිය දැන් අපිට පෙන්වන් කරලා දුන්නේ ආයතන 6න් මේ අපි ආයතන 6න් සිදුවන ස්පර්ශය ඔසේ දිවිමක් ගැනනේ. ඉතින් ඕක මේ පොට්ටපස් සූත්‍රයට සම්බන්ධ කරගන්න පුළුවන් ඇති. නමුත් අපි අධ්‍යක්ෂින් මුත් සම්බන්ධ කරගෙන ඔකට යනවා නම් අපි ඉතින් භාවනාවට අනුසාර කරන අවස්ථාවල මුළු ශරීරයම සෑහළු කරගෙන ඉතින් හිත එකතැනකට ගන්න උත්සාහ කරනකොට හිත බලන් ඉන්නවා එක විඥාන දිහා කියලා අපි හිතමු. එහෙම නැත්නම් ඇතිවන කය සෑහළු කරලා නිදහස් කරගත්තට පස්සේ අයින් කරගත්තට පස්සේ තව දෙයක් තියෙනවනේ. ඒ දෙයට හිත යොමුනකොට ඒක තමයි හිතට එන සිතුවිලිද අඳුනා ගැනීම. ඔරෝමැටිකනේ සංඥාම පැත්තේ දේවල් ටික. ඉතින් ওই දිහා බලන් ඉන්නකොට තේරෙනවා නේද මේ මොකක් හරි හඳුනා ගැනීමක්. එක්කෝ කනස්කන් සද්දයක් කරනවා නැත්නම් ආයතන ගැන අපි කතා කරලා කොකුළු මහත්මයාද කනට සද්දයක් වටනවා. ඔන්නේ සද්දේ දැන් හඳුනා ගත්තා. ඒ කියන්නේ ඉතින් ඒ ප්‍රපංච දුරකට යන්නේ නැහැ මම. මේ ප්‍රපංච වලට යනවා නම් කතා කරලා දැන්නේ නැහැ. විතක් විචාර හදාන ප්‍රපංච නෙමෙයි. හඳුනා ගැනීම තැනටම එනකොටම ඔන්න දැන් ඒ ඔන්න දැන් නාමයේ කියන එකත් එක්ක වැදෙනවා යන්නේ. ඒකට ඒ වගේ ඇට් නමුත් වෙන්නේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට. ඉතින් ඒ වගේම සමහරට ඇඟට ස්පර්ශයක් කැමඩලින් තන ස්පර්ශයක් නිසා ඒ ස්පර්ශය දැන්න ඔන්න දැන් මේක උනා කියලා හඳුනා ගැනීමක් වෙනකොටම ඒ තමන් දැන් ඔන්න නාමයේ සමග බැඳිලා. ඒකට ඔන්න දැන් ඒ තමන් ඒ ඒකාග්‍රතාවයෙන් මෙදිලා. ඒ කතාව තුළ තමයි ආවේ චිත්‍ර මාත්මිය අර දැන් ඔය ඒ ටික ඔක්කොම සියල්ලම නැතු වුණත් හිත ඊගාට මනසට අදහසක් එන අවස්ථාවක් වෙනකොට ඒකක මනස කොහොමද ඔතෙන් ක්‍රියාත්මක කරන්නේ වෙන්නේ කියලා දෙය. ඒ කියන්නේ මනසට අදහසක් එන්නේ ඒකත් එන්නේ පෙර දැනුම්කින් මේන එකක්ද එහෙම නැද්ද කියන වගේ දෙයක්. දැන් සංඥාවක් කියවක් අඳුරා ගන්නෙම පෙර දැනුමකින්නේ. අපි ඉස්සර කනට ඉන්නකොට කන් සද්දයක් ආවම ඒක සංඥාවක්. ඒ සද්දේ ඒක හඳුනාගෙන වශයෙන් දෙනවා නම් වෙන්නම පෙර දැනුමක ධර්මයක් සමග. එතකොට මේ සංඥාව නිරෝධ ගැන කතා කරනකොට මේ කතා කරේ. ඉතින් එහෙනම් ඒ සංඥාව ක්‍රියාත්මක වුණා එතෙන්දී අනිත්‍ය ආයතනවලදීත් එහෙමයි. මේ මානසික කොහොමද සංඥා ක්‍රියාත්මක වෙන්නේ කියන වගේ පැත්තකට යොමුච්ච ප්‍රශ්නයක් ඔබතුමිය යොමු කළා කියන මතකයක් තියෙනවා. ඉතින් ඔය බොහෝ විට සිද්ධ වෙන්නේ තේකනේ භාවනාවකදී සමහරවිට එක්කෝ මනසට දෙයාකාරයකට අදහස් වෙනවා. එක්කෝ මොකක් හරි තමන් දෙවිඩ අපසිත විඩක් හැටියට අදහසක් එනවා. එහෙම නැත්නම් අර අනිත් ආයතනෙන් ආපු දෙයක් ඔස්සේ මනස ඔස්සේ හදන සිතුවිලි නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් ආයතන වලින් සම්බන්ධයක් නැතුව මනස ආයතන හැටියට අධිපන්තර ආයතන හැටියට ක්‍රියා කරලා බාහිර ආයතන හැටියට ධම්ම කියන දේ ක්‍රියාත්මක වෙලා එතනින්ම පටන් ගන්න ගමනක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය දෙපැත්තක් ගැන පොඩ්ඩක් කතා කරන්න එදා පොඩ්ඩක් යමු වෙනවා නම් හොඳයි කියලා හිතනවා. දලුවත් මහත්මයා මේ මම ඒක ටිකක් විස්තර කරන්නද මට. අනේ හොඳයි. වයිබස් මම ශාගල් කරන්නේ ඔබතුමාට යමු වෙන මේක කොම්පත කොමුණ පැත්තටද ගේන්න ඕනේ කියලා. මේ ඒක අපි මේ ආයතන පැත්තෙන්ම ඔක පොඩ්ඩක් බලමු. දැන් ප්‍රායෝගිකව මේක කරන විදිහට එන්න අර ජපානක සූත්‍රෙන්න ගන්න කැමති. දැන් අපි ආයතන හය ගැට ගහනවා කියලා කතාවක් කිව්වනේ. ඒක ටිකක් තේරුම් ගන්න ඕන. මොකක්ද මේ ගැට ගැහීම? දැන් ඔබතුමා කියපු විදිහට අපි දැන් භාවනා කර අපිට මායя ඉස්සරහට ආව කෝකලගේ මහත්මයා. කෝකලගේ මහත්මයා භාවනාව ගැන කතා කරනකොටම මායя ඉස්සරහට ඇවිල්ලා මට සද්ද ඇහෙන්නේ. අනිත් අයද ඇහෙනවද? නෑ ඇහෙන්නේ නෑ. කිව්වක් ඇහෙන්නේ නෑ. ඒ බලන්නක මායя ක්‍රියාත්මක නෙදී නේද? නෙමෙයි. ඔව් බලන්න ඒක ඇත්තට මේ පුදුම දෙයක්. ඒක මයික් මියුට් කරගන්න. කොග්ගරි මහත්මයා දැන් ඇහෙනවද? ඔව් එතුමා එනකම් මම හිතන්නේ මට මතක් වුණා කියලා. මේ සංඥා ගැන කතා කරනකොට ඇත්තටම කිව්වේ මම මොකද ඔය ආයතන වලින් ගන්න සංඥා ඉවත් වෙලා අபிසංඥා නිරෝධයේ තත්වයට එනකොට කියන එකයි මනස මෙතන ධම්ම සංඥා නේද කියන එකයි අහුවේ. ඒ ප්‍රශ්නේ වෙන්නේ නැති මම හිතන්නේ. එළ සමාත්න අහන්නේ නැත්තේ. ඔය තමයි ඔබතුමා ඉතින් හොඳ තැනකට ගෙනාවා. මොකද මේ සාකච්ඡාව ඉතින් ලස්සනට යන තිබ්බ ඉස්සරහට ඒක වෙන ප්‍රතිවට පොඩ්ඩක් යමු නම් මම බලාපොරොත්තුනා ඒක ඉස්සරහට එක්ක මයික එක ඉස්මතු කරේ. බලන්න කොක්කලගේ මහත්මයා මේ ඔබතුමා භාවනාව ගැන වචනේ භාවනා කියන වචනේ කියනකොට මාර ඇවිල්ලා ඔය අරගෙන ගියා. සන්දේ වුණා නේද? ඔව්. මම මේ භාවනාව ගැන කියනකොට ඉතුරු ටික ඇහුණාද දැන්නේ මට මේ මොහොතේ ඇහුණා. හෙලිකොප්ටරයක් යන શબ્දයක්. ඒ සත්‍යෙත් එක්ක තමයි මම හිතන්නේ සම්දිමේ. ඒකට මම ඒක උදාහරණයට ගත්තේ ඒ ශබ්දය ඇහෙනකොට දැන් මම දැනගත්තා ඔන්න උඩ හෙලිකොප්ටරයක් යනවා. දැන් අපි භාවනාවේ ඉද්දී ඕක වෙන්න පුළුවන්. අපි දැන් හුස්මට අවධානය යොමු කරගෙන ඉන්නවා හොඳට හිත එකඟ වෙලා. අනේ දැන් එකපාරට මහා ශබ්දයක් ඇහෙනවා මේ හෙලිකොප්ටරයක් යනවා. දැන් බලන්න මේ දැනගත්තු එකේ කොහොමද මේ ආයතන හය ගැට ගැහුනේ කියලා තමන්ට ඒක තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ අර ධම්ම සංඥාවටත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මම ශබ්දය ඇහිලා හෙලිකොප්ටරේ දැනගන්නකොට පළවෙනි දේ තමයි ඔක මොන ආයතන වලින්ද දැනගත්තේ. ඒකට අපි දන්නවා කණෙන් ශබ්දය ඇහුණා. මනසෙන් ඒක ගැන තව දුරටත් කල්පනා කළා. ඒකට සෝතායතනෙන් දුන්නේ ශබ්ද සංඥාව විතරයි. ශබ්ද සංඥාවේ රූප නැහැ. දැන් මෙතෙන්දී නා හෙලිකොප්ටරයක් නැහැ. එතකොට මනසෙන් ඕක ගැන හිතලා ඒ ශබ්ද සංඥාව අනුව කල්පනා කරලා කල්පනා කරනකොට අර දළුවත් මහත්තයා කිව්වා වගේ අපේ පෙර අත්දැකීමක් අපි ඔතෙන්ට ඇදලා ගන්නවා. මොකද පෙර අත්දැකීම ගත්තේ නැත්නම් මේ මොහොතේ හෙලිකොප්ටරයක් එන්න විදිහක් නැහැ. කලින් හෙලිකොප්ටරයක් ගැන අත්දැකීමක් තියෙන්න ඕන පෙර ඇසුරක්. එතකොට ඒ අතීත ඇසුරක් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි ඇහෙන් දැක්කේ නැහැ. සහගෙන භාවනා කරගෙන ඉන්නේ. එනකට හිතට පෙනිලා තියෙනවා හෙලිකොප්ටරයක්. එතකොට ඒක ධම්ම සංඥා පැත්තෙන් ගන්න පුළුවන්. මොකද දැන් මනායතනෙන් තමයි හෙලිකොප්ටරේ හැදුවේ. සෝතායතනෙන් දුන්නේ සද්ද සංඥාව විතරයි. මනායතනෙන් තමයි ඒකට අදාළ රූපයක් හදලා ගත්තේ. ඒ හදලා ගන්න උදව් කරගත්ත අතීත අත්දැකීම. එතෙන්දී එක පැත්තකින් නුවණ පිහිටන්න පුළුවන් අතීත අත්දැකීම. දැන් තියෙන විදිහක් නැහැ නේ. අතීතේ ගෙවිලා ඉවරයිනේ. ඒකට ඒ සිද්ධ වෙලා ඉවර දෙයක්කට අපි ප්‍රයත්නක් මෙතන දීලා තියෙනවා. අනිත් එක තමයි කනාරන්දුන්න සද්ද සංඥාවත් ඕක ගැන කල්පනා කරනකොට ඒකත් ගෙවිලා ඉවරයි. ඒකත් නිරුද්ධ වුණ එකක්. ඒකට සද්ද සංඥාවත් නිරුද්ධ වෙලා අතීතෙන් ගත්තු රූප සංඥාවත් නිරුද්ධ වෙලා ඒකට අදාළ. හැබැයි අපේ තියෙන මෝඩකමට අපි ওই දෙකම දැන් පවතින දෙයක් බවට පත් කරනවා. එතකොට මේ හිතෙන් දැනගත්තු හෙලිකොප්ටරේ කියන එක තමයි දැන් මනස දැනගත්තු දේ. දැන් මනස දැනගත්තු දේ කියනකොට තේරුම් ගන්න මන ධම්ම මනෝ විඥාන. මනසෙන් හදපු ධර්මතාවය මනසෙන්ම දැනගත්තා. ඒතර ධම්ම කියන එක හැදෙන්න තමයි අර කියපු දේවල් උදවුනේ. සද්ද සංඥාවයි පෙර අත්දැකීමයි. ඒවා මොනවා උදව් වුණත් අන්තිමට දැනගෙන දැනුවත් වෙලා තියෙන්නේ මනසෙන් හදපු දෙයක් මනසෙන් දැනගෙන. එතකොට මනසෙන්ම හදපු ධම්ම. ඒක අර මනෝ පුබ්බංගම ධම්ම, මනෝසෙක්ඛා මනෝමයා කියන තැන උතන තියෙනවා ඒ ටික. මනස තමයි පෙරටුව හිටියේ මුලින්ම හිටියේ. එයා තමයි ශ්‍රේෂ්ඨ. අර ධම්ම කියන එක හැදුවේ එයා විසින්මයි. ඒක හදන්න තමයි අර මේ මොහොතේ සද්ද සංඥාමයි අතීත ඒක ගැන සුරයි එකතු කරගත්තේ. ඒ දෙක එකතු කරලා ආපු ප්‍රතිඵලය තමයි මේ මොහොතේ මනසට අරමුණ ධම්ම කියන දේ. ඒකට ඒක ධම්ම සංඥාවක් විතරයි. ධම්ම සංඥාවක් කියන්නේ ඒක මනසේ ඇතුළෙම සිද්ධියක්, මනසේම නිර්මාණයක්. ඒකට අන්න ඒක නේද දැන් මනෝවිඥාණයෙන් දැනුවත් උනේ. හිතෙන් දැනුවත් උනේ අපි ඒක. පාලි වචන අයින් කළොත් හිතෙන් දැනුවත් උනේ හිතෙන්ම හදපු දෙයක් නේද? ඊළඟට ඔතන අපි සිහිය නුවණ නැති හින්දා නේද අපි අර බාහිර රූපයක් බවට අර අහසේ යන උඩ යන හෙලිකොප්ටරයක් බවට මේක පත් කළේ. ඒකට බාහිර රූපයක් බවට පත් කරනකොට අපි සතර මහා ධාතුවටත් අහු වෙනවා. එතන සතර මහා ධාතුවට විතරක් නෙමෙයි හෙලිකොප්ටරේ කියන එක අපිට එළියට ගිහින් බැලුවොත් මෙහෙම පේයි කියන එකත් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපේ චක්කායතනෙත් ගැට ගැහිලා. මෙතන බලන්න සෝතායතනෙන් විතරයි සංඥාව ආරම්භ වුනේ. ඒ වුණාට දැන් චක්කායතනෙත් ඔතෙන්ට ගැට ගැහිලා. ඊළඟට ඕකේ මොනවා හරි දුම් ගඳක් හරි මොකක් හරි කියලා ගහනායතනෙත් ගැට ගැහිලා. රසකටත් වගේ නැත්නම් අල්ලන්න පුළුවන් කායායතනෙටත් ওই ටික ගැට ගැහෙන්න පුළුවන්. ඉතින් මේක රූපයක් බවට පත් කිරීම තුල මේ ආයතන හය ගැට ගැහිලා ඉවරයි. again ගැට ගැහිලා කියන්නේ අපිට ඕන ආයතනකින් අත්දැක්කොත් මෙන්න මේ වගේ තමයි ඔක අත්දකින්නේ කියන එක අරක ඇතුලේ තියෙනවා. ඊළඟට අපේ බලවත් වෙන එක එන්නේ අපි තණ්හා කරන්නේ. ඔකේ වැඩිම ආස්වාදයේ තියෙන්නේ මොන ආයතනේ ක්‍රියා කළොත්ද? දැන් මේකෙදි වෙන්න පුළුවන් ඇහෙන් බැලුවොත් තමයි ඕක හොඳ කියලා. එතකොට චක්කායතනෙට පුළුවන් අනිත් 6 දෙනාම ඇදගෙන යන්න. මම ඉස්සෙල්ලා කිව්වේ අර සර්පයාට පුළුවන් අනිත් සත්තු 6 දෙනාම ඇදගෙන අනිත් 5 දෙනා දුර්වල වෙනවා මේ වෙලාවේදී. සර්පයා තමයි බලවත් වෙන්නේ. එතකොට ඒ තණ්හාව මත තමයි ආය ආයේ ඒකේ ක්‍රියා කරවන්නේ. එතකොට මෙන්න මේ ගැට ගැසීම වෙන්නේ කොහොමද? අපි ඒ ධම්ම සංඥාව ගැන සිහියනවන නැතිකම. ධම්ම සංඥාව කියන්නේ මනසෙන් හදපු දෙයක් මනසෙන් දැනගත්තා නේද කියන තැන සිහියනවන නැති වුණොත් තමයි නෑ ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක්. එතකොට ඒකක් දකින්න දුගන එක තමයි ඊළඟට කරන්නේ. ඒක තමයි ආයෙ පංච උපාදානස්කන්ධ හදනවා කියන්නේ. එතකොට ඔන්න ඔය සිද්ධිය තේරුම් ගත්තොත් අර භාවනා විදි අපිට පෙන්වන්න පුළුවන් අපේ පරණ පුරුද්දට හෙලිකොප්ටරේ හැදුනට ඒක එළියේ තිබ්බට එතන දෙද්දුනේ සද්දයක් ඇහිලා ඒක ගැන කල්පනා කරලා අර පෙර අධ්‍යක්ීමක් මෙතෙන්ට ගත්ත සිද්ධියක් නෙවෙයි. ඊළඟට මනසෙන් හදපු දෙය මනසෙන් දැනගෙනම තියෙන්නේ. ඒක හිත ඇතුලේ වැඩන්නේ. ඒක දැන් එළියේ තියෙන දෙයකට කිසිම විදිහකට සම්බන්ධ වෙන්න බෑනේ. කියන ධර්මතාවයේ හිතට පෙන්නලා දෙන්න පුළුවන් නම් එතන නුවණ කුත්තිය දෙනවා. ඒතකොට මුලින් බාහිරේ ඉපදුන රූපේ දැන් නූපදින මට්ටමකට එනවා. එතකොට බාහිර හෙලිකොප්ටරේ ඉස්සෙල්ලා උදව උපාදාන කරගත්තා අපි බාර ගත්තා දෙරිය පිළිගත්තා දැන් මේ සිහිය නුවණ පිහිටීම තුළ වෙන්නේ බාහිර දේ නූපදින මට්ටමකට එනවා. මොකද අපි දන්නවා මේක හිත ඇතුලේ සිද්ධියක් කියලා. හිත ඇතුලේ සිද්ධියක් කියන්නේ හීන මාත්‍රයක් වගේ. ඒක හැබෑ ලෝකෙන් හොයන්න යාමක් නැහැ. එතකොට ඔන්න ඔතන සිහිය නුවණ පිහිටන්න පුළුවන් නම් මම හිතනවා මේ ඒක ඒ ප්‍රායෝගිකව කරන විදර්ශනයක් වෙනවා. එතකොට ඒක තමයි මම කිව්වේ මේක රූපයක් කියන ඕනම රූප ධර්මයකට පොදුයි කියලා. සෙලර රූප මොනවද කියලා අහුවහම තමන් වටපිටාවේ තියෙන තමන්ට අහුවෙන ඕනම රූපයකට මේ ධර්මතාවය දාන්න පුළුවන්. මොකද අපි ඒව ගැන දැනගන්නේ මේ ආයතන හරහා. ආයතන හරහා දැනගන්නකොට ඔය සිද්ධියමයි වෙන්නේ. ඒකායතනකින් මූලික සංඥාවක් කරන් දෙනවා. ඒකට අදාළ දැන් කනෙන් නම් ශබ්ද සංඥාව වගේ, ඇහෙන් නම් රූප සංඥා නැත්නම් වර්ණ සංඥා, නාසෙන් ගහන සංඥා, දිවෙන් රස සංඥා ඔය වගේ සංඥා මාත්‍රයක් විතරයි මූලික ආයතනේ ආරම්භ වෙන්නේ. ඒක රූපයක් නෙවෙයි. ඒක රූපයක් බවට පත් කරන්නේ මේ මන ධම්ම මනෝ විඥාන කියන මට්ටමේදී. මනසෙන් හදනා ධම්ම කියන දේ, හැබැයි අපේ සිහිය නුවණ නැහැ මේ ධම්ම කියන එකක් මනසෙන් දැනගන්නවා කියලා. අපේ සසර පුරුද්ද තියෙන්නේ ඔය එළියේ තියෙන දෙයක්මයි මේ දැනගත්තේ කියලා බාහිරයට දානවා. අන්නේ මොඩකම හිතට පෙන්නලා දෙන්න පුළුවන් නම් ඒක මං හිතනවා මේ ලෝකෙන් එතර වෙන මාර්ගයේ වැඩිමක් කියලා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ප්‍රොෆෙසර් කිගේ මේ අපි ඊට තව එකක් උපයාදලි කරලා දෙන්න පොරොන්දුගේ මේ දැන් ඔය අනිත් ආයතන පහ මොහොතකට අපි ක්‍රියා නොවන අවස්ථාවක් හිතුවොත් එම මනසම ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. එතෙන්දි කොහොමද මේ ඔය ක්‍රියාව සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ දැන් ඔබතුමා පැහැදිලි කළේ ඇහැට කැටිජි රූපයක් නැත්නම් කාණ්ඩයක සද්දයක් ඔස්සේ ගින මනෝ විඤ්ඤාණය තියෙන පත්ත එහෙම නැතුව මනසම. ඔව් හොඳයි. ඒක දැන් මනසෙන් අපි හිතන ඕනම දෙයක් ගන්න. දැන් ඔබ තුමා අපි හිතමු අර ලබන අවුරුද්ද කරන්න හදන පින්කම ගැන මතක් වෙනවා. රුවන්වැලිසෑය ළඟ මේ පින්කම කරන්න ඕනේ. දැන් ඔන්න දැන් භාවනා කරද්දී ඕක එන්න පුළුවන් ඔළුවට. ආපු ගාම බලන්න දැන් ඒක ආවේ කොහමද? එතකොට තේනවා එතන වැඩ කරලා තියෙන්නේ මන ආයතනෙමයි. එතකොට මනසට මොකද්ද දෙයක් මතක් වෙලා. ඒක දැන් ඇහෙන් දැකලත් නෙමෙයි, කනෙන් අහලත් නෙමෙයි, ගඳ සුවඳක් ඇවිල්ලත් නෙමෙයි, ස්පර්ශයෙන් මොකකින්වත් මේ මහතේගත්තු දෙයකින් නෙමෙයි ආයතන හරහා මන ආයතනෙන්න මතක් කරලා දීපු දෙයක්. එතකොට ඕක මතක් වුණ ගමන් ඔතනින් නවතින්නේ නැහැ. අන්න ඕක ගැන එක එක ඒවා එනවා දැන්. එතකොට එහෙම එක එක ඒවා සිහියට එන්නේ, ඒක දිගින් දිගට යන්නේ අපිට අමතක වෙනවා එන්න මනසෙන් හදලා දීපු දේක් මනසෙන් දැනගත්තා කියන එක. එතන සිහිනුවන නැහැ. මේක තමයි අපේ සාමාන්‍ය තත්ත්වය. අපිට එකපාරටම අර අනුරාධපුරේ මතක් වෙලා ඒ පැත්තේ අපි එතන නිකන් ජීවත් වෙනවා වගේ වෙනවා. දැන් ඒක වෙන්නේ මෙන්න මේ කියපු මේ මනසෙන් හදපු ධම්ම කියන එකක් මනසෙන් දැනගත්තා කියන කරුණට සිහියනවන පිහිටන්න අපි දක්ෂ නැති හින්දා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයේ විදිහට පෙන්වන්නේ අන්න ඔතන සිහියනවන පිහිටන්න. මේ ආයතන ගැන සිහියනවන පිහිටන්න. ඒක එතකොට තව පොඩ්ඩක් එතන දැනගන්න අහන්නේ මේ එතකොට දැන් අර බාහිර අනිත් ආයතනෙ චෝතයතනෙන් ගත්ත ප්‍රේ හෙලිකොප්ටරේ සද්දේ හෙලිකොප්ටරේක ඉතින් මගේ පාලනේ තියෙන එකක් නෙමෙයි. ඉතින් ඒ සද්දේ කුඩින් ගියා. ඒක සද්දයක් නිකුත් කරනවා ධාතු ස්වරූපයෙන්. මගේ කන තියෙන සෝත ධාතුවේ හැකියාව තියෙන එක කැප්චර් කරන්න. ඉතින් ඒක කැප්චර් වුණා. ඒක කැප්චර් වුණාට පස්සේ එතන ඉඳන් වෙන දේ තමයි මම මා විසින් මා කියනවා මේ භූතය විසින් කරන දේ සංඥාවෙන් ඒක අරගෙන ඔබතුම පැහැදිලි කරා. දැන් ඒක තනවෙන්න ඕන. ඊට වඩා වෙනස් පැත්තක් මම මේ කියන්නේ. දැන් ඔන්නඔහම හිතන පැත්තම වෙනස් කරන්න කියන එකයි මම මේ කියන්නේ. දැන් අපි ඔය කිව්වේ ලෝකයා දන්න එක. හෙලිකොප්ටර් එක ගියා, ඒකේ සද්දය ආවා, ඒක මේ කනට ඇහුණා. ඒ නිසා මම ඕක දැනගත්තා. දැන් ඔන්න ඔය දැනගන්න සමායෙන් මම තප්පෙදෙන්න මම නියම දිකන්නේ ඉස්සර මම දෙක එකතු කරන් පස්සේ මේ ඔය දැන් මම කිව්වේ ඒකයි ලෝකය කියන්නේ දැන් අපි ධර්මයේ දැන් මේ හැසෙන දැන් විදියට උනත් ඒ කුරුල්ලෙක් ගමුක අපි කුරුල්ලෙක් શબ્දයක් හඳුනන දේ බාහිර සිදුවෙන දෙයක් නේ. ඒ කුරුල්ලාගේ ඒක කුරුල්ලාගේ හඬක් නිකුත් වෙනවා නේ. ඒක වෙනවා. එතකොට මේ මගේ කනට ඒක ඒ හඬ කියන දේ ගැටීමේ හැකියාව මේ සෝතේට ධාතු ස්වරූපින් ලක්ෂණේ තියෙනවා. ඒක ගැටුනන් පස්සේ ඒක මම එතනින් එහා මම තමයි කරගන්නේ. මේක කුරුල් දෙක්ගේ සද්ද කුරුල් දෙක්කින සඳහන පව මම මගේ සංඥාවෙන් මම ඒක පෙරදැනුම සහ ඔබතුමා කිව්වාගේ පෙරදැනුම සහ ඒ සංඥාවෙන් සෝත ඒ සංඥාවෙන් මම අරගෙන ඒක කුරුල් දෙක්ක කියලා දන්නවා. ඉතින් එහා තව දුරටත් යන්න පුළුවන්. ගිරවේ කරම කියලා දිගටම යන්න පුළුවන්. මොකද දැන ගැනීම සිද්ධ වෙන්නේ එතනින්. මම ආන්නේ එතකොට ඒකට හේතුවක් තිබුණා. අර හේතුවක් කියන්නේ අර ඒ ස්පර්ශයේ සිද්ධ වෙලා ඒක උනා. එතකොට අර මනසට භාවනා කරගෙන ඉන්නකම මගේ මනසට අනුරාධපුරේ සිල්වන් තමයි කොහේ අපි ඕකම තව පොඩ්ඩක් සාකච්ඡා කරලා ඔබතුමාගේ ඊළඟ එකට යමුද? මොකද හොඳයි. ඔබතුමා කියන දේ තමයි මම එකඟ වෙන්නේ නැත්තේ. මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔතනමයි. ඒක නිසා ඒක තව පොඩ්ඩක් අපි මේ සාකච්ඡා කරමු. දැන් අපි කුරුල්ලෙක් කෑ ගහනවා ඇහුණා. කුරුල්ලා මේ කෑ ගහපු හින්දා මට ඇහුණා කියන මට්ටම තමයි අපි ඉන්නේ. හැබැයි මං කියන්නේ කුරුල්ලෙක් ඇහුණා නේද නෙමෙයි කිසියම් සද්දයක්. ඒ කිසියම් සද්දයක් කුරුල්ලෙක් කියලා සම්පතේ කුරුල්ලා කිසියම් සද්දයක් ඇහුණා. ඒ සද්දේ මට ඇහෙනකොට කුරුල්ලේ දැන් උදාමද ඔබතුමා කතා කරනකොට මම මේ පැත්තෙන් හිතන් හිටියා. දැන් ඔන්න මට මන් දන්නවා මම දැන් කියනවනේ කොග්ගලගේ මහත්ය කතා කරනවා කියලා මම මේ දැන් සද්දේ නෝනේ. නමුත් දැන් මම දන්නේ නැහැ කොග්ගලගේ මහත්යගේ රෙකෝඩින් එකක් දොයන්නේ කියලාවත් දන්නේ නැහැ. එහෙම නැත්නම් කොග්ගලගේ මහත්ය හඬ තියෙන ගෑනු කෙනෙක්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් නමුත් මම මේ පැත්තෙන් මේ හඬෙන් මම කොග්ගලගේ මහත්ය කියලා සංඥාවක් ගන්නවා. ඒකින්ද ඔබතුමා ඔය යහපත කුරුල්ලාද නැද්ද කියන එක නෙමෙයි. එතනින් හඬක් නිකුත් වෙනවා. එතනින් මෙහා ඒ මම මගේ තියෙන අවිද්‍යාව නිසා ඒ මේක මනස තුල තමයි මම හදාගන්නේ මේ කොග්ගලගේ මහත්ය. එහෙම නැත්නම් මේ කුරුල්ලෙක් මේ කොග්ගලගේ මහත්ය කියලා මේ පිරිමි කෙනෙක් මේ කතා කරන්නේ. රොබෝ කෙනෙක් නෙමෙයි උතන. එහෙම නැත්නම් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් මේ කතාවට සමාන තියෙන කෙනෙක් කොග්ගලගේ මහත්ය කතාවට සමාන වෙන්න පුළුවන්. ඒවා මොකද මම දන්නේ නැතුව මම මේ හිතේ. මම හිතන ඒ ටික අවිද්‍යාවෙන් වෙනවා කියන එක හිතනවා. ඉතින් ඔන්න මම මේ සමායන ඔබතුමාට හැප්පෙන කියලා නෙමෙයි. යන්නේ එතෙන් තැනකන් අවබෝධයෙන් ඔබට යන්න මට උදව් කරන්න තිරුවන් සරණයි. එතන හැප්පෙන්නේ හොඳයි. ඇත්තටම ධර්මයක් අවබෝධ කරගත්ත තියෙන අපි හැප්පෙන්නේ මේක මොන් එතන වටිනවා කියලා තරහ ගන්න එහෙම දෙයකට නෙමෙයිනේ. ඔබතුමා දැන් කතා කරනකොට සාකච්ඡා කරන්න තුමෙතින් නෑ එහෙමයි. මම නම් කතා කරන්නේ මේ ඔබතුමා ගෞරවයෙන් ආරාධනා කරලා ගෙන්නගෙන හැප්පෙනා නෙමෙයි. මේක මේ වට්ටමට යමු. මේ අපි කතා කරන සාකච්ඡාවල හමුදුරුව නැතුව නිකන් මේක ගන්න එපා නේද දැන් මේක සාකච්ඡාම ඉදිරියට. ඔව් දැන් අපේ මට්ටමේ අපිට ඕන තරම් කතා කරන්න පුළුවන්. ඕන තරම් මම කියන්නේ ප්‍රශ්න කරන්න දිගටම මේ මාව අමාරුවේ දාන්න. එතකොට තමයි මටත් මොනවා හරි කියන්න පුළුවන්. ඉතින් මෙතන දැන් ඔබතුමා දැන් මොන පැත්තෙන් ගත්තත් දැන් මෙතන අපි අහුවෙන තැනක් තියෙනවා. මේ ශබ්දේ බාහිරෙන් ආවා. ඒ ශබ්දේ මගේ කණෙන් ඇහුවා. කියන මට්ටමක් අපිට තියෙනවා. එතකොට ඒ මට්ටම අනුව තමයි ඊළඟට අපි හිතන්නේ ඔය සද්දේ ආවේ මොකෙන්ද දන්නේ කියලා කල්පනා කරන්න. ඒ කල්පනා කිරීම තරම තුල තමයි අපි අර සබ්දයට අදාළ රූපයක් පනවන්නේ. ඔය රූපේ ඔය ශබ්දය එන්න නම් මෙන්න මේ රූප වෙන්න ඕන. ඔක තව වේහට ගියොත් මෙන්න මේ රූප දෙකක් ගැටීම තුලින් ශබ්දය ඇති වුණා. ඒ ශබ්දය තමයි කනට ආවේ. ඔය දෙය උනේ නැත්තම් අපිට ඇහෙන්නේ නැහැ කියන ඔන්න ඔය පැත්තෙන් අපි විස්තර කරන්න හදනවා. ඉතින් මම මේ කියන්නේ ඔතන ධර්මයට අනුව යම්කිසි අපිට ඔතනින් එහාට දකින්න තැනක් තියෙනවා. ඒ දකින්න තියෙන තැන තමයි හැමතිස්සෙම අපි පටන් ගන්න ඕන. අපි දෙයක් දැනගත්තේ කොහොමද? දෙයක් දැනගන්නේ විඥානයක් නැතුව දැනගන්න බෑනේ. විඥානය පහළ වුණ හින්දමයි දැනගත්තේ. ඒකෝර අපි දැනගන්න පටන් ගන්නේ මෙතන දැන් කනයි මනසයි හින්දා සෝත විඥානය තුලින් තමයි දැනගන්න පටන් ගන්න. අද ඊට කලින් දැනගන්න විඥානයක් නැහැ. එතකොට මම මේ කරවර චිත්ත වීති මට්ටමට කඩන්න යන්නේ නැහැ. මොකද එතකොට පැහැදිලි කරන්න බැරුව නෙමෙයි, පැහැදිලි කරන්න ගියොත් තව දීර්ඝ වෙනවා. අපි දැනට ගමු විඥානයක් පහළ වුණත් තමයි යම්කිසි දැනගැනීමක් වෙන්නේ. පහළ වුණ නැත්නම් දැනගන්න බෑ. එතකොට අපි බලන්න ඕන මම දැනගත්තේ කොහොමද? මම යම් කිසි දෙයක් දැනගත්තා නම් ඒක දැනගත්තේ කොහොමද? ඒක දැනගන්න කලින් ටික දැනගන්න විදිහක් නැහැ. අපි ඊට කලින් ටික කතා කරා නම් කතා කරලා තියෙන්නේ ඔක ගැන කල්පනා කරලා මනසෙන් හදපු දෙයක් නේ. ඒකට දැනගැනීම ආරම්භ වෙලා තියෙන්නේ සෝත විඥාණයෙන්. ඊළඟට මනායතනින් කරපු වැඩකින් තමයි තව විස්තර ටිකක් දැනගත්තා නම් දැනගන්නේ. එතකොට මනායතනෙන් දැනගැනීම තුල අපි අර බාහිර දෙයකට මේ යන්න ප්‍රධාන හේතුවක් තමයි ඔය සද්දේ එන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕන කියන තැන ඉඳන් මේක පටන් ගන්න යන එක. මේක මේ ඊට වඩා අනිත්‍යත්තක් කිව්වේ මං අපි දැනගන්න පටන් ගත්තේ සෝත විඥානය. සෝත විඥාණයෙන් තමයි කිව්වේ ශබ්දයක්. ශබ්දයක් හරි කනක් ගැන අදහසක් ආවනම් ඇවිල්ලා තියෙන්නේ පටන් ගත්තේ සෝත විඥානේ. ඊළඟට මනායතනයේ වැඩ කිරීම තුළ හිතීම තුළ තමයි ඊතුරු ටික වෙන්නේ. එතන තේරුම් ගන්න එතකොට මේ ශබ්දයක් එළියෙන් ආවා කියන එකත් අපිට වෙන ආයතනකින් කිව්වා නෙවෙයි. මනසෙන්ම දැනගත්තු දෙයක්. ඒ ඔන්න ඔතන ඔය සිද්ධිය තමයි මම මේ කියන්නේ ටිකක් දකින්න කියලා. මොකද මෙතන තියෙන්නේ දැන් අර සෝතායතනේදී අපි කණයි ශබ්දයයි සෝත විඥානයයි කියනකොට රූපස්කන්ධයට දාන්නේ මොනවද? කණයි ශබ්දයයි. දැන් වෙන ඇහැ ගත්තොත් රූපස්කන්ධයට දාන්නේ ඇහැයි රූපයයි කියන දේ. එතකොට මේ හදන්නේ රූපස්කන්ධය ගැන බලන්න. රූපස්කන්ධය පිරිසිඳ දකින්න රූපස්කන්ධය ඇත්ත ඇති ඇති මොකද්ද කියලා දැනගන්න. එතෙන්දී තේරුම් ගන්න මේ ශබ්දය කියන එක හරි කන ගැන හරි අපි දැනගත්තේ කොහොමද? දැනගත්තේ නැත්නම් කතා කරන්න බෑනේ. ඒ දැනගත්තේ මෙන්න මේ ඇසීමේ ක්‍රියාව හින්දා. ඇසීම සිද්ධ වුණ හින්දා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ ඇසීම විතරයි. ඇසීම මත ඉඳගෙන අපි කල්පනා කරලා පනවපු දේවල් ටිකක් තියෙනවා. ඒ ඇහෙන හින්දා තමයි අපි කියන්නේ එලියෙන් සද්දයක් එන්න ඕන ඇහෙන. එතකොට ඒක මතක තියාගන්න, ඒක මේ කල්පනා කිරීම තුළ ඒ එලියෙන් සද්දයක් එන්න ඕන කියන එකත් ඔබතුමා දැන් ගැඹුරින් හිතුවොත් තේරි මේකත් මේ පෙර ඇසුරන් නේද? එලියෙන් සද්දයක් එන්න ඕන කියන එකත් අපි කලින් ඉගෙන ගත්ත එකක් නේද මේ කියන්නේ? ඊළඟට ඕක ඇහෙන්න කනක් තියෙන්න ඕන. ඒක මේ ඇසීමට අදාළ දෙයක්ද නැත්නම් ඒකත් අපි පෙර ඇසුරෙන් හදන දෙයක්ද කියන අන්නහම අපිට තියෙන පොඩි සියුම් ධර්මතාවයක්. ඒකට මේ ඇසීම කියන සිද්ධියට අයිති නෑ කන කියන එකවත් ශබ්දය කියන එකවත්. දැකීම කියන සිද්ධියට අයිති නෑ ඇස කියන එකවත් රූපය කියන එකවත්. අපි ඔක අනිත් පැත්තටමයි ඔක හිතන්න පුරුදු වෙලා තියෙන්නේ අහලා තියෙන්නේ කතා කරන්නේ. මේක මේ ධර්මයේ දකිනකොට මේක තියෙනවා තව පැත්තක් කර. මේ හැම එකක්ම ඉපදුනේ කොහොමද කියලා සමුදේ බලන්න කියලානේ කියන්නේ. ඒතර රූපය හටගත්තේ කොහොමද? රූපය හටගත්තේ කොහොමද කියනකොට අපිට කන ගැනත් බලන්න තියෙනවා, ශබ්දය ගැනත් බලන්න තියෙනවා. ඇහැ ගැනත් බලන්න තියෙනවා, රූපය ගැනත් බලන්න තියෙනවා. කියන්නේ ඇහැට අරමුණු වුණ බාහිර රූපේ. ඒ දෙකම හොඳට බැලුවත් එයි මේ දැකීම ඇසීම. ඒ තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ. ඒවට අයිතිද අපි ඔය පනවල තියෙන රූපස්කන්ධ කියන එක. හිතර ඒ ශබ්දය කියන එක දැන් අපි එළියෙන් ආපු හින්දමයි ඇහුනේ කියන එකේ තමයි අපි ඉන්නේ. මං කියන්නේ ඕක මේ ලෝකෙට අයිති පුරුද්ද නිසා අපි කියන එකක් නිසා. මෙතන මේ ආයතන ගැන දැකලා නිවි කියන සිද්ධියක්. ඒකයි මං අර ඔබතුමා කියනකොටම මං මේ ඊට වෙනස් පැත්තක් මේ මං කියන්න හදන්නේ කියලා කිව්වේ. මං හිතනවා මෙන්න මෙතන ගොඩක් කතා කළොත් හොඳයි කියලා පැහැදිලි කරගන්න. මොකද මේ දකින්න ඕන ධර්මයේ තියෙන්නේ ඔතනයි කියලා තමයි මං හිතන්නේ. මට ඉන්න කෝකලික මහත්තයා ඔබතුමා කිව්වාගේ එක දකින්න ඕන ධර්මයක් වෙන්නේ නැති සමහරලාට මේ ඔය ඔබතුමා කියන දැක්මකින් කියලා වෙන්න පුළුවන්. ඔය සමහර යම් කිසි කෙනෙකුගේ දැක්මක් වෙන කෙනෙකුට ආරෝපණය කරගන්න කියන එක පුළුවන් දෙයක් වෙන්නේ නැහැ නේද? ඒ දසතුමේ වශයෙන් සීමාවක් ඇති එතනින් ඈට දකින්න ඕන දෙයක් වෙන්න ඕනේ. කෙසේ වෙතත් කල්යාණ මිත්‍රයන්ට පුළුවන් ඉගෙන කැමතිනම් කතා කරන්න. එතන කොහොමද දකින්නේ තමන්ට තේරෙන්නේ? පත්මා මහත්මිය ඔබතුමිට ආරාධනා කරන්න. සර්වන් සරණයි හැම දිනකටම මෙතන මම දකින විදියට කියනවා නම් මේ සාකච්ඡාවට කම් දීගෙන හිටපු සුදු වෙලාවේ මට හිතෙන්නේ බොහොම අයට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ මේක ඇත්ත වශයෙන්ම ඉතාම සරලයි කියලා මට හිතෙනවා. ගැඹුරුයි සරලයි. ඒ කියන්නේ අපි සංසන්දනය කරන්න ගියොත් ලෞකික ලෝකෝත්තර දෙක සංසන්දනය කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. අපි ලෞකික පැත්ත සම්පූර්ණයෙන්ම අත්හැරලා බලනවා නම් මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මේ කවදාවත් නොයසූ බිරු ධර්මයක් කියනවා නම් ඒක අපිට ලෞකික පැත්තෙන් දැක ගන්න බැහැ. ඒ ලෞකික පැත්තෙන් කොහොමවත් විස්තර කර හැකි දෙයක් නෙමෙයි කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ටම මම හැමතිස්සෙම ගන්නේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියනවා. ඒ කියන්නේ දැන් හරි මෙහෙම කියනවා නම් දැන් වේලිච්ච දී කැලි දෙකක් එකට අතුල්ලනකොට ගින්දර ටිකක් පත්තු වෙනවා. කියම ගිනි අඟුරක් ආව කියමුකෝ. එතකොට මම කියනවා නම් මේ ලෑලි කැලි දෙක අතුල්ලනකොට ගින්දරක් ගිනි අඟුරක් ආවා. ඒක එතනම නැති වුණා. එතකොට අපි වටහා ගන්න ඕන එතන නැහැ. ඒක සදහටම නැති වුණාමයි. ඊට පස්සේ කෙනෙක් කියනවා නම් ගිනි අඟුරක් අතන පත්තුණා නේද කියලා ඒක දැකපු කෙනෙක් නෙමෙයි කියන්නේ. ඒක තමයි සංඥාවේ කියන්නේ. ඒ දැකපු දෙයක් නෙමෙයි මෙතෙන්ට මෙතන ගිනි අඟුර ඇති වුණා නම් ඒක නැති වුණාමයි. ඒක අරගෙන යන්න බෑ අපිට මේ මනායතනයට. ඒ කියන්නේ රූපයත් විඥානයත් ඇසත් එකතු වුණු තැන ඇසට ගන්න පුළුවන් වර්ණ රූපය විතරමයි. ඒකට කුරුල්ල, ගස්කොළන්, පාටවල් එහෙම දකින්න බෑ. පාටවල් කියන්නේ තඹ පාට. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මෙන්න මේ වර්ණයක් විතරමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒකකොට ඇහැට කියන්න පුළුවන් නෑ. අපිට කියා දෙන්න බෑ ඇහෙන් මම මේක දැක්කා. මෙන්න මෙහෙම දෙයක් දැක්කා. ගහක් දැක්කා, කොළයක් දැක්කා කියන එක කියන්න බෑ. ඇහැට යමක් පෙනුණා නම් එතකොට ඒ තුන් දෙනා එකතු වුණු වෙලාවේ ඒ රූපය නෙමෙයි මේ අනිත් පැත්තෙන් එන්නේ. එතකොට දැන් පහනයි තෙලුයි දැල්ලයි කියන තැන ආලෝකයක් ආවහම ඒ ආලෝකයේ අනිත් තුනටයි දෙයක් නෙමෙයි. එතකොට හේතුව තියෙනකන් මේ ඵලය තියෙනවා. හේතුව නැතිවීමත් එක්කම ඵලය නැති වෙනවා. විඥාන දෙකක් එකතරට හටගන්නේ නැහැ. එතකොට මෙතන තිබුණු විඥානය නැති වෙලයි සබ් විඥානය හටගන්නේ. එතකොට ඒ විඥානය හටගන්න තැන තියෙන්නේ සංඥාවක්. මෙතනින් අනිත්‍යතර රූපේ අපි දන්නේ නැහැ මොකද්ද ආරූපය කියලා. ඇසෙන් දැක්කදී අපි දන්නේ නැහැ. එතකොට ඒක ඇස නැතිවීමත් එක්කම නැති වුණා. එතකොට අපි දැක ගන්න ඕන එහෙනම් මේ සංඥාවේ කියන්නේ ඇසෙන් දැක්ක දෙයක්ද? නැහැ. සංඥාවේ කියන්නේ මිරිඟුවක්. එතනින් යම් කිසි දෙයක් පෙන්වනවා. ඒ මිරිඟුව පෙන්වන්නේ මන ආයතනෙ. ඒක පස්ස වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම කතන්දරයක් හදලා අපිට පෙන්වනවා. ඒක බාහිරයේ තියෙන දෙයක් නෙමෙයි. අර හේතු එකතු වෙලා හැදුණු දේ හේතු නැති වෙනකොට ඒක නැති වෙලා ගියා. සංඥාවත් එක්ක එන හැම දෙයක්ම බාහිරෙන් සොයන්න යන්න එපා. ඒක හම්බ වෙන්නේ නැහැ බාහිරේ. තේරුම් සරණයි. තේරුම් සරණයි වහිනා කොගලේ මාර්ගය උතුමාට පුළුවන් දේ මේ පත්ම මහත්මිය කිව් දේ සම්බන්ධ කරලා ඉතින් මේ කිව් දේ අපි උතුමා කඩින් කිව් දේටත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියන වගේ පොඩක් අහන්න. ඔව් තේරුම් සරණයි. දැන් ඒ එතුමිය අන්තිමට කිව්වේ අපි සංඥාවක් තමයි දැනගන්නේ. ඒක හරියටම හරි. මොකද දැන් කන නිසා දැනගන්නේ සද්ද සංඥා මාත්‍රයක් පමණයි. ඇස නිසා දැනගන්නේ වර්ණ සංඥා මාත්‍රයක් පමණයි. ඒ සංඥාව දෙයක් බවට පත් කරන්නේ ඕක ගැන හිතන්න ගිහිල්ලා. නේද? සද්ද සංඥාව දැන් කණෙන් අරන් දෙන්නේ සද්ද සංඥාව නම් ඔය සංඥාව අරන් දීමේ හැකියාව තියෙන කනට විතරයි වෙන කිසිම ආයතනයකට බෑ. ඒකත් අපි මේ ආයතන පිළිසින් දෙකීමේදී දකින්නවා. මේ කියන්නේ ඇහැට බෑ සද්ද සංඥාව අරන් දෙන්නේ. නාසයට බෑ සද්ද සංඥාව අරන් දෙන්නේ. ඒකට ඒ සංඥාව අරන් දෙන්න තියෙන්නේ ඒ ආයතනෙට විතරයි. ඒක තමයි අර ගෝචර භූමි කියලා කියන්නේ. කනට ගෝචර එක, ඇහැට ගෝචර නැහැ, නාසයට ගෝචර නැහැ. එතකොට අන්න එතනින් තේරුම් ගන්න ඒ කන උපද්දවලා දෙන්න එකට තමයි ශබ්ද සංඥාව කියන්නේ. ඒක වෙන කිසිම ආයතනයකට උපද්දන්න බෑ. ඒක මනස කරන්නේ අන්න ඔය සංඥාව ගැන කල්පනා කරන එක. ඒ කල්පනා කිරීමේදී ඔය සංඥාවට අදාළ පෙර ඇසුරක් තියෙනවා නම් එයා ඒක ඇදලා ගන්නවා. මේක තමයි රාතීත අධ්‍යක්ීමක් රතෙන්ට ගන්නවා කියන්නේ. ඒකට මේ මනස හිතන්නේ තනිකර මේ සංඥාව ගැන මිසක් එළිය දෙයක් ගැන වෙන්න බෑ. දැන් අපි වරද්දගන්නේ මේ අපි සද්ද සංඥාව එළියෙන් ආපු සද්දේ ගැනයි මේ හිතන්නේ කියලා. ඕක එළියෙන් ආපු දෙයක් නෙවෙයි. එතනම පැන නැගුණ ස්වභාවයක්. ඒක තමයි අර තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ. තජ්ජෝ කියන්නේ එතනම ඉපදුන, එතනම පැන නැගුණ. ඒක අර ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවාම උපදින ගිනි දැල්ල වගේ. ඒතර ගිනි දැල්ල කියන්නේ එතන ඉපදුන දෙයක් මිසක් ගිනි පෙට්ටියට අයිති දෙයක්වත් ගිනි කූරට අයිති දෙයක්වත් නෙමෙයි. ඒ කියන්නේ බාහිර දෙයකට මේක සම්බන්ධ කරන්න බෑ. එතන පැන නැගුණ ස්වභාවයක්. ඒතර අපි කන නිසා පැන නැගුණ යම් කිසි ස්වභාවයක් තමයි ඒ ශබ්ද සංඥාව කියන්නේ. ඒ ශබ්ද සංඥාව තමයි මනස හිතන්න යොදාගන්නේ. ඒතර මනසට කවදාවත් බැ අර ශබ්ද සංඥාව උපදින්න හේතු වුණ දෙයක් යොදාගන්න. ඒ හේතු වුණ දේවල් තමයි අපි කන විදිහටයි ශබ්ද විදිහටයි කතා කරන්නේ. ඒතකොට කන කියන එකත් අපි රූපයක් කරලා ශබ්ද කියන එකත් රූපයක් කරලා කනජ්‍යත් රූපේ ශබ්දේ බහිද්ද රූපේ. හැබැයි මේ සංඥාව කියන එක අමතක කරනවා. දැන් මේ මනසට මේ බාර වුණේ කණෙන් උපද්දලා දුන්න සද්ද සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥාව කියන්නේ දැන් කන නෙවෙයි කියලා බහම පැහැදිලි ඇති. ඒ වගේම තේරුම් ගන්න අර බාහිර ආපු සද්දෙකුත් නෙමෙයි ඔය සද්ද සංඥාව කියන්නේ. මේ ආයතන ක්‍රියාකාරීත්වය තුල පැන නැගුණ ස්වභාවය. තජ්ජෝ කියන එක. එතකොට ඒ ස්වභාවය හිතට අරමුණු කරන්න පුළුවන් මිසක් හිතට බෑ directly කනගෙන. හිතන්න බැරි කම නෙමෙයි හිතන්න පුළුවන් හිතුවට ඒක ඇත්ත නෙමෙයි. ඇත්ත තමයි කන උපද්දලා දීපු සංඥාව ගැනයි මේ කල්පනා කරන්නේ. ඇහැ උපද්දලා දීපු සංඥාව ගැනයි මේ කල්පනා කරන්නේ. සංඥාව රජ්‍යත් රූපයක් බහිත රූපවත් නෙවෙයි. ඒකයි මම කිව්වේ ඔය දැන් ඇසීම කියන එකට සද්දය ඇසීම කියන සිද්ධියේ තියෙන සද්ද සංඥා මාත්‍රයක් විතරයි. දැකීම කියන එකේ ඒ වර්ණ සංඥා මාත්‍රයක් විතරයි. ඒකේ රජ්‍යත් රූප බහිත රූප කතාවක් නැහැ. රජ්‍යත් රූප බහිත රූප ටිකක් හදන්නේ ඕක ගැන කල්පනා කිරීමක් තුලින්. ඒකට අනිවාර්යෙන් පෙර අධ්‍යක්ීම් ටිකක් අවශ්‍යයි. දැන් අප ඇහැක් ගැන නොදන්න පොඩි ළමයාටත් දැකීම කරන්න පුළුවන්. හැබැයි එයා ඇහැක් ගැන මොකක්වත්ම දන්නේ නැහැ. එතකොට එයාට දැකීම මිසක් ඇහැක් උපදින්නේ නැහැ එයාගේ මනසට. මොකද අර පෙර අධ්‍යක්ීමකින් තාම ගන්න බෑ ඇහැක් කියන එකක්. අපිට පුළුවන් ඇහැ ගැන විස්තර ගොඩාක් ගන්න. අපිට පුළුවන් වෙලා තියෙන්නේ අපේ පෙර ඇසුර තියෙන හින්දා. එතකොට පෙර ඇසුර දාන්න කලින් අත්දකින එක ඔය සංඥා මාත්‍රේ විතරයි. ඒ සංඥාව තමයි බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මිරිඟුවක්. එතකොට මිරිඟුව විදිහට නොදන්න කමට අපි ඒක දිහා බලාගෙන එක එක රූප පනවනවා. මිරිඟුව විදිහට නොදන්න කමට අපි මිරිඟුව දිහා බලාගෙන එක එක රූප පනවනවා. ඒ සිද්ධිය තමයි මේ මං හිතන්නේ මෙතුමිය මේ විස්තර කරන්නේ. සංඥාව දිහා තමයි අපි බලන්නේ. ඒ සංඥාවට මිරිඟුවක් නිසා රූප පනවන්න බෑ. හැබැයි අපි දැනටත් අපේ පුරුද්ද තියෙන්නේ රූප පනවනවා. මිරිඟුව විදිහට දකින මට්ටමේ සිහියක් නුවණක් අපිට නැහැ. ඒ හින්දා අපිට හිතෙනවා ඔය එළියේ තියෙන සද්දේ මේ පැත්තේ කණෙන් තමයි ඔක ඇහුවේ කියන මට්ටමට අපි රූප හදලා ඒවා උපාදාන කරලා ඉවරයි. එතකොට එතන මේ කන උපද්දන්නේ සද්ද මාත්‍රයක් පමණයි. ඒක කනට අයිතිත් නැහැ. බාහිරෙන් ආපු සද්දය කියන රූපයකට අයිතිත් නැහැ. මෙතනම පැන නැගුණ ස්වභාවයක් මනසට බාර වෙලා තියෙනවා. දැන් මනස ඕක ගැන හිතන්න ගිහිල්ලා තමයි ඕක ඇහෙන්න නම් මේවා තියෙන්න ඕන. මේවා තියෙන්න ඕන කියලා රූප අර පෙර ඇසුරත් උදව් කරගෙන පනෝලා ඒවා දේවල් බවට පත් කරන්නේ. ඒක මෙතෙන්දී අපිට අර ධර්ම කරුණක් තියෙනවානේ ඇස පුරාණ කර්මයක්, කන පුරාණ කර්මයක් කියලා බුද්ධ දේශනාව. ඇයි එහෙම කිව්වේ කියන එකටත් මෙතන උත්තරයක් එනවා. දැන් අපි මේ ශබ්ද සංඥාව දිහා බලලා ආවක එහෙන්න මේ වගේ කනක් තියෙන්න ඕන කියලා අර පෙර ඇසුරකින් ගන්න නම් පෙර ඇසුර කියන්නේ හැමතිස්සම කලින් හදපු නිමිති. ඒ කලින් හදපු නිමිති කියන්නේ පුරාණ කර්ම. දැන් මෙහෙම තියෙන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා ඇහ කියන එක අපි පෙර නිමිත්තකින් ගන්න. ඒක පුරාණ කර්මයක්. ඒ ධර්මතාවයටත් ගැලපෙනවා මෙතන හරියට. මේ සංඥාවක් ගැන නේද මේ කල්පනා කරන්නේ කියන තැන ඔය ආයතන දෙක ගැන පොඩ්ඩක් නුවණින් බැලුවොත්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්තයා. එතකොට අපි එක ප්‍රායෝගික ගන්නව නම් මහත්තයා, දැන් අපි භාවනා දෙද්දී අපිට ගමනක් යනකොට භාවනාවෙන් යනවා. එතකොට රූපයක් දකින්න හැම් වෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපේ හිතේ තෙන්නේ. එතකොට අපි හිතනවා රූපයක් කියලා මෙනෙහි කරනවා. එතකොට එතෙන්දී තේරෙනවා, එතෙන් එහාට ගියේ නැහැ කියලා. ඒක පහු කරගෙනත් යනවා, එතෙන් එහාට ගියෙත් නැහැ කියලා. එතකොට ඒ විදිහටද අපි භාවනා අපි යොමු කර යුත්තේ? තෙරුවන් සරණයි. ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි. දැන් අපි භාවනාවක් කරන්නේ කොතෙන්ට යෑම සඳහාද කියලා නුවණක් ඇති කරගන්න ඕන. ඒ නුවණ භාවනාව නෙවෙයි. දැන් මම මේ කිව්වේ ඔය නිවන නැත්නම් නිරෝධය කියන්නේ මොන වගේ ස්වභාවයක් වෙන්න ඇතිද කියලා යම්කිසි අනුමාන ඥානයක් ඇති කරගන්න. මොකද දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං කියන එකත් අයිති සම්මාදිට්ඨියට. ඒකට සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි මාර්ගය වදන්න පුළුවන්. ඒකට මේ ලෝකෙන් එතර වෙන මාර්ගෙ විදිහට භාවනාවක් වඩන්න පුළුවන්. ඒකට මෙන්න මෙතෙන්ටයි යන්න ඕන කියන නුවණ තියෙනකොට අපි තාම එතන නෑ කියන පැත්තත් තේනවා. දැන් අපි දන්නවා ඔන්න දැන් ගමනක් යනකොට ඔබතුමා කිව්වා වගේ අපි හිතමු ගලක් තියනවා මේ කකුලේ හැපෙන්න වගේ. නැත්නම් කෙහෙල්ලෙල්ලක් තියනවා කියලා හිතන්නකො. මොන්න මේ කෙහෙල්ලෙල්ල. එතකොට දැන් ඕකේ එකමත්තමක් තමයි ඕක කෙසෙල්ලෙල්ලක් කියන්නේ නැතුව රූපයක් කියලා කියන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් ඕක නෑ සතර මහා ධාතුවක් කියලා කියන්න පුළුවන්. තව කෙනෙක් බලයි ඕක ඇති වෙලා නැති වෙන දෙයක් කියලා. නැත්නම් තව කෙනෙක් බලයි ඕකේ තියෙන තව ලක්ෂණ ටිකක් ඔය විදිහට බලන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේ භාවනා જાති ගොඩක් තියෙන හින්දා මේ හැම භාවනාවක්ම එකක්වත් අපිට වැරදි කියලා අයින් කරන එක නෙවෙයි. මේ භාවනාව කළොත් මගේ අඩු වෙන යටපත් වෙන දුරු වෙන කෙලෙස් මොනවාද කියලා නුවණකුත් තියෙන්න ඕන. එතකොට තමන් දන්නවා මේ භාවනාව වඩන්නේ මෙන්න මේ කෙලෙස් එකටපත් වෙන. මේ භාවනාව කොච්චර දුරකට වැඩිවහම ඇද්ද? ඊළඟට අපි එතනින් එහාට තව කෙලෙස් ටිකක් යටපත් කරගන්න මේක වෙනස් කරන්න ඕනද? වෙනස් කරනවා නම් කොහොමද කරන්නේ? අන්න ඒ නුවණ එන්නේ මේ Nirodhe ඥානං කියන එකක් තියාගෙන යන්න ඕන. ඒකයි දැන් මේ ගැඹුරු තැනක් කතා කරලි. එතකොට දැන් අර තියෙන රූපය දැන් අපිට මූලික මට්ටමෙන් කෙසෙල්ලෙල්ලක් කියන්න පුළුවන්. තව මට්ටමකින් කියන්න පුළුවන් ඔක රූපයක්. තව මට්ටමකින් කියන්න පුළුවන් ඔය සතර මහා ධාතු. එහෙම රූපෙකුත්. එතකොට දැන් ඔතන මේ කියන වචනේ නෙමෙයි මෙතන එන අදහස මොකද්ද? අර්ථය මොකද්ද? දැන් ඔතන අපිට ওই වචන තුනේ මොකක් කිව්වත් කෙසෙල්ලෙල්ලක් කිව්වත් රූපයක් කිව්වත් සතර මහා ධාතුව කිව්වත් අපේ හිත ඇතුලේ තියෙන අදහස ඒක අන්නතන බාහිරේ තියෙන දෙයක් කියන එකනම් ඔන්න ඔතනින් දැන් ඔතෙන්ට එනකම් කරපු එක බොහොම වටිනවා. ඒක නරකම නෙවෙයි. හැබැයි දැන් එතනින් එහාට යන්න තව දෙයකක් තියෙදෙන්න ඕන කියලා නුවණක් එනවා. මෙන්න මේ Nirodhe ඥානං තියනවනම් ඒ ඥානෙ ගන්න නම් අපිට අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ආයතන විදිහට බලන්න වෙනවා. එතකොට අපිට බලන්න වෙනවා ඔය කියපු දේ තියෙන බව දැනගන්න උදව් වුනේ මොන ආයතනද? ඔය දැනුවත් වීමට එන්න උදව් වෙලා තියෙන්නේ මොන ආයතනද? එතකොට අපි දන්නවා ඇහෙන් දැකලා ඊළඟට දැකපු දේ ගැන මනසෙන් කල්පනා කරලා. ඒක චක්කායතනයයි මන ආයතනයයි වෙන ආයතන දෙකට සම්බන්ධයක් නැහැ. ඊළඟට බලන්න ඕන ඒ ආයතන දෙක වෙන් කරගත්තට පස්සේ ආයතන පිරිසිඳ දැකපු නුවණ අපිට වෙනම තියෙන්න ඕන. චක්කායතනෙට මොකද්ද පුළුවන්? රූප සංඥාවක් උපද්දලා දෙන එක විතරයි. එයාට බෑ සද්ද සංඥා උපද්දන්න. එයාට බෑ ගහන සංඥා උපද්දන්න. එහෙනම් මේ රූප සංඥාවක් ඉපැද්දී නැහැ කියාව විතරයි ඇහැට තියෙන්නේ. ඊළඟට රූප සංඥාව කියන්නේ රූපයන් නෙවෙයි කියන එකත් ඒක සිහි වෙන්න ඕන. දැන් මම මේ විස්තර කළේ රූප සංඥාව කියන්නේ මිරිඟු මාත්‍රයක් විතරයි. මිරිඟු ස්වභාවයක් විතරයි. ඒක කවදාවත් රූපයන් නෙවෙයි. ඒකට ඇහැ උපද්දලා දුන්නා අන්න වර්ණ සංඥාව. ඉතුරු වැඩ ටික කරන්නේ චක්කායතන නෙමෙයි මන ආයතන. ඒතර මන ආයතන නේද ඒ වර්ණ සංඥාව ගැන දැන් කල්පනා කරන්නේ. කල්පනා කරනකොට එයා ගන්නවා අපේ පෙර ඇසුර. එයා වැඩ කරන්න එයා උදව් කරගන්න ටික. හැබැයි ඒ උදව් කරගන්න ටිකක් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. එයා දැනුවත් වෙන්නේ මොකද්ද? ඒතර මන ආයතනෙට තියෙන්නේ එකම හැකියාවයි ධම්ම ටිකක් හදලා ඕක දැනගන්න එක විතරයි. මන ධම්ම මනෝ විඥාන. ධම්ම කියන්නේ මොකද්ද? මනස නිර්මාණයක් කියලා අපි කලින් දැනගෙන තියෙනවා. එහෙනම් මනස නිර්මාණයක් මනස දැනගත්තා නම් ඕක කවදාවත් එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ කියලා නුවණක් තියෙනවා. එතකොට පේනවා අපි මේ දැන් අර කෙසෙල්ලෙල්ල කිව්වත්, රූපය කිව්වත්, සතර මහා ධාතුව කිව්වත් ඕක බාහිරේ දෙයක් බවට පත් කරලා නම් බාරගත්තේ. දැන් එතන අඩුවක් තියනා නේද? මේ මන ධර්ම මනෝවිඥාන කියන තැන සිහිය නුවණ අපිට පිළිකලා නැහැ නේද? මනසෙන් අදපු දේ මනසෙන් දැනගත්තා. ඒක බාහිරෙන් තියන්න පුළුවන් දෙයක් නෙවෙයි. බාහිරෙන් තියලා තියෙන්නේ අපේ මෝඩකමද? අවිද්‍යාව මත. එතකොට පේනවා සමුදයක්. අර එළියේ රූපේ මෙච්චර කල් අපිට රූපයක් කියලා හරි තිබුණා. ඒ රූපේ හටගත්තේ කොහමද? මෙන්න මේ ආයතන මුලාව මත නේද අපි එළියේ පැනෙන්නේ. මේ මුලාව නැති වුණා නම් එළිය රූපේ පිහිටයිද? නෑ, අපි හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියන තැනක සියනවන පිහිටනවා. ඒක මම දකිනවා ඔය දලුවත්ත මහත්තයා සමහර විට අදහස් කරන්නේ නැත්තේ අර මනෝ සංඥාව කියන එක ඒක ගැඹුරට යනකොට උපෙන්ට එනවා. ඇත්තටම මනසෙන්ම හදපු දෙයක් මනස දැනගෙන. හැබැයි අපි මෙච්චර කල් විශ්වාස කරලා තියෙන්නේ බාහිර දෙයක් දැනගත්තා කියලා. දැන් බාහිර දෙයක් කියනකොටම මතක තියාගන්න අපි ලෝකෙට අහු වෙලා, ඒ කියන්නේ දෙපත්තක් බෙදිලා. අජ්ජත්ත බහිද්ද මට සාපේක්ෂව, අජ්ජත්තට සාපේක්ෂවමයි බහිද්දයක් පණවන්නේ. දැන් රූපයක් කියනකොට ওই රූපේ එළියේ කියන අදහස හිත ඇතුලේ තිබුණා නම් එතන අජ්ජත්ත බහිද්ද බෙදිලා ඉවරයි. එතකොට එළියේ රූපේ දැනගන්න අපිට මේ පැත්තේ ආයතන ඕන. ආයතන ඕන කියනකොට අර මම ඉස්සෙල්ලා මතක් කරපු ආයතන හය ගැට ගැසීම සිද්ධ වෙලා ඉවරයි. මොකද ඒ රූපේ අත්දකින්න අපිට මොන ආයතනෙන්ද උක හොඳට අත්දැක්කොත් රසවත් වෙන්නේ කියන එක තව පැත්තකින් පෙන්නනවා. මේ කල්ලලා බැලුවොත් හොඳද, රස බැලුවොත් හොඳද, ගඳ සුවඳ බැලුවොත් හොඳද කියන ඔන්න ඔය අදහස් ටිකක් ඕක ඇතුලේ තියෙනවා. ඒක අපි නොදැනුවත්වම වෙනවා ඔය ආයතන හය ගැට ගැසීම. ඒක වුණා කියලා දැනගන්න එක විදිහක් තමයි බාහිර ස්වභාවයක් පිළිගත්තා කියන එක. දැන් නිකමට ඕකේ අනිත් පැත්ත හිතලා බලන්න. දැන් මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්තා කියන තැන සිහිය නොවන පිළිකියන අපි නිකන් හීනයක් දැක්කා වගේ වැඩක් නේද? එතකොට අනිත් ආයතන එකක්වත් ඔතෙන්ට ගැට ගැහිද? අන්න එහෙම ගැටලුවක් ගැහෙන මට්ටමක් තියෙනවා. ඒතර දැන් එක සැරේට මේක පෙන්වන්න කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි අපි යන්න ඕන ඔතෙන්ට නේද කියන දැක්මක් තියාගෙන මාර්ගේ වඩන කෙනාට මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. මේ දැක්ම තමයි නම් සම්මාදිට්ඨිය විදිහට දකින්නේ. මොකද දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං. දුක්ඛේ ඥානං කියන්නේ රූප උපාදානයේ දුකයි. රූප උපාදානයේ උනේ මොකද? බාහිර රූපයක් පනෝලා ඒක අපි බාරගත්තා. එතන රූප උපාදානය. එතකොට ඒකේ සමුදය තියනවා මේ පැත්තේ අවිද්‍යාව. මෙතන හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නොවන නෑ. එතකොට අවිද්‍යාවයි මෝඩකමයි යෙදුන නිසාමයි එළිය රූපේ පැනෙන්නේ. ඒකම පේනවා මෙතන අවිද්‍යාව යෙදුනේ නැත්නම් අපිට මේ සිහිය මනස කියන මන ධර්ම මනෝවිඥාන කියන තැනට සිහිය නොවන පිහිටියනම් එහෙම අරක උපදින්නේ නැහැ නේද? දැනට අපිට ඉපදিলা වෙන්න පුළුවන්. හැබැයි අපිට නුවණක් එනවා. අපේ මේ අවිද්‍යාසහගත මනසට ඕක ඉපදුනාට අවිද්‍යාව දුරු කරපු රහතන් වහන්සේගේ මනසට ඕක පැනවෙන්න විදිහක් නැහැ නේද? එතකොට අපි ඕක මඤ්ඤණා කළාට රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ නේද? එතකොට මේ අපේ මඤ්ඤාණාවෙන් නිදෙන්න උත්සාහයක් තියෙනවා. ඒක තමයි මාමඤ්ඤති කියලා එන්නේ. පෘථග්ජනය මඤ්ඤණා කරනවා. ඒක පුද්ගලය මාමඤ්ඤති, රහතන් වහන්සේ නමඤ්ඤති ස්වභාවය. ඒකට මේක දැනට මෙහෙමම කරන්න කියන එක නෙවෙයි. ඕකේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මොකද අපේ කෙලෙස් බලවත් මට්ටමේ ඉඳන් අපි ටික ටික අඩු කරගෙන එන්න තියෙනවා. ඒකට අපේ නීවරණනම් බලවත්, ඇලීම් ගැටීම් නම්, කාම ඡන්දේ ව්‍යාපාදේ නම් බලවත්. අපි ඔය එළියේ තියෙන රූපේ තියෙන මට්ටමේ භවනා ටික කරනවා. ඒවා තමයි ඔකේ පිළිකුල, අසුබය. ඔක හැදිලා තියෙන්නේ කොහමද? ඒවත් පිළිකුල්. අන්න ඒ වගේ මට්ටමේ භවනා කරන්න ඕන. හැබැයි ඒක කරපළියට ඒක කෙලවර කියලා හිතන්න හොඳ නෑ. මේ ඒ පොයින්ට් එකයි මම මේ පෙන්නන්නේ. දැන් රූපයක් රූපයක් කියලා හිතන එක සෑහෙන කෙලස් ප්‍රමාණයක් කඩන භාවනාවක්. ඒක කරන්න. හැබැයි ඒකම නුවණ තියාගන්න තව ටිකක් එහාටත් මේකේ තියෙනවා. ඒකට තමයි අර දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං කියන එක අවශ්‍ය වෙන්නේ. මොකද ඒ ඥානෙ තියෙන කෙනාට තමයි මාර්ගයේ ඥානය එන්නේ. එතකොට ඒ සඳහා තමයි අපි ධහමක් අහලා මේ බුදු කෙනෙක් පෙන්වලා දුන්නේ අපි කලින් දන්න ටිකක් නෙමෙයි. පෙර නොයසු විරු ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම කියනවා නම්. ඒකට එහෙම ධහමක් පෙන්වලා දෙන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකෙන් අපිට යම්කිසි අපිට මං කියන්නේ අනුමාන ඥානයක්. මොකද ඕක දැනගත්තා කියලා මේ නිරෝධ වුණා නෙමෙයි, රහත් වුණා නෙවෙයි. මේ මං කතා කරන්නේ මාර්ගේ පටන් ගන්න අවශ්‍ය සම්මාදිට්ඨිය. හැබැයි මේ ආර්ය මාර්ගයේ, ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාව නෙවෙයි. ලෝකෝත්තර ප්‍රතිපදාව පටන් ගන්න අවශ්‍ය දැක්ම අපි දහම අහලා නුවණින් දැකලා ඇති කරගන්න ඕන. ඒ දැකීම මත තමයි ඔය කරන භාවනාව ලෝකෙට අයිතිද නැත්නම් ලෝකෙන් එතෙර වෙන මාර්ගෙද මේ වැඩෙන්නේ කියන නුවණ එන්නේ. ඒ නුවණ එන්නේ අර සම්මාදිට්ඨිය මත නැත්නම් දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියන නුවණ මත. දැන් නිරෝධය මොකද්ද කියන නුවණ තමයි රූපයක් පැනෙව්වේ නැත්නම් නිරෝධය කියන මට්ටම. එතකොට ඒක හරි ගැඹුරුයි. එතන තමයි මම කිව්වේ අර අපි රූපස්කන්ධය නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධය කියලා විස්තර කරන්නේ මොකද්ද? අජ්ජත්තායතනයයි බහිද්ධායතනයයි. එතකොට ඒවට නේද අපි උපාදාන කරලා තියෙන්නේ. අපි දැඩිව පිළි අරගෙන බාර අරගෙන තියෙන්නේ, බැසගෙන ඉන්නේ. රජ්ජසයි තිට්ටති මත්තමට ගිහින් තියෙන්නේ. එතකොට ඒ උපාදානේ තියෙනකන් ඕක දුක නේද? අපි ලෝකෙට අහු වෙලා නේද තව පැත්තකට බැලුවොත්. එතකොට ඒ ලෝකෙන් එතර වෙන්න දැන් ඔය ටික තියෙනකම් මම ඉන්නව නේද? අපිට සමහර විට හිතෙනවා නෑ, ඇහැ තිබුණට කමන්නේ, රූප තිබුණට කමන්නේ, මම නැත්තම් ප්‍රශ්නයක් නෑ නේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙන්න විදිහක් නෑ මේ ධර්මයට අනුව. මොකද ආනන්ද සූත්‍රයේම පැහැදිලිව පෙන්නනවා රූපං උපාදාය අස්මීති හෝති නානුපාදාය කියලා. රූපේ ඇසුරු කරගෙනමයි මම වෙමි කියන එක එන්නේ, ඇසුරු නොකරගෙන නෙවෙයි කියලා. ඉතින් මෙහෙම මේ සූත්‍ර නුවණින් විමසන්න ඕන ඔන්නාගේ අනුමාන ඥානයක් ගන්න. දැන් ඕක කිව්වා කියලා මේ නිවන් දැක්ක නෙවෙයි. මෙතන තමයි මාර්ගයේ පටන් ගන්න අවශ්‍ය දර්ශනය තියෙන්නේ කියන පැත්තයි මම මේ කියන්නේ. අනිත් ඒක මේක බොහොම ගැඹුරුයි කියලා හිතන්නත් එපා. මේ ගැඹුරු දෙයක් නෙවෙයි මේ කියන්නේ. අපි හිතලා නැති හින්දා ගැඹුරු වෙලා මිසක් ඔය ගොඩාක් වචන පාඩම් කරගන්න තරම් ගැඹුරු නෑ මේක. බොහොම සරල දෙයක් මේ කියන්නේ. ඒක දකින්න උත්සාහ කරන්න කියන ආරාධනය තමයි මම කරන්නේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණ මාත්‍ය අපමණ වෙයි. මම ඒක ප්‍රශ්නයකට ඉඳ තිනවා. තව කාටද කියලා එක ප්‍රශ්නයක් ඉදපත් ගන්න. ඊළන්ති මහත්මිය ඔබතුමිට එහෙම අවස්ථාවක් තියෙනවා කතා කරන්න. තිරුවන් සරණයි. කුඹලිය මහත්තයා දැන් මහත්තයා ඉස්සෙල්ලාම කිව්ව හෙලිකොප්ටරේ උදාහරණයට ගත්තාම දැන් අපේ ප්‍රඥා වැඩිවීමත් සමගමද අර ශබ්දයෙන් අතර කරගෙන මනආයතනයට යන්න නොදී ඉන්න මට්ටමටද අපි පුරුදු කරගන්න ඕනේ අපේ ඒ හිත? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මහත්තයා. හොඳයි හොඳයි. ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ දැන් අදහසක් තියෙනවා මේ අරමුණු වෙන එක නවතින්න ඕන කියලා. දැන් එහෙම දෙයක් නෙමෙයි මම දන්න විදිහට නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ අරමුණු වෙන එකවත් හිත හදන එකවත් නවත්තන්න යන්න එපා. මොකද ඕක බලෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. දැන් අපිට සද්ද ඇහෙනකොටම අපේ දැනට තියෙන පුරුද්ද තමයි ඒකට අදාළ රූපේ සිහි වෙන එක. ඒක නවත්තන්න යන්න එපා. ඒක එන්න දීලා හැබැයි අපිට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඔය රූපය හටගත්තේ කොහොමද කියලා සමුදේ පෙන්වන්න. මෙන්න මේ සමුදේ යෙදුන හින්දායි ඕක ඔහොම අපි බාර අරන් තියෙන්නේ. හෙලිකොප්ටරයක් යනවා කියලා හිතන ගමන් අනිත් පැත්තට පෙන්වන්න පුළුවන්. එළියේ හෙලිකොප්ටරයක් යනවා කියලා තමයි දැනගත්තේ. ඒක දැන් නවත්තන්න බෑනේ දැනගෙන ඉවරනේ. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඕක මෙච්චර කල් ආපු සසර පුරුද්දට මේ ඔහොම බාරගත්තේ. බුදුහාමුදුරුව මෙන්න මෙහෙම පැත්තකුත් පෙන්නලා දීලා තියෙනවා නේද? මේක ආයතන පැත්තෙන් බලන්න කියලා. ඒකට අපි එතනින් බලුවහම සෝතායතනෙන් සද්දය ඇහුණා, මන ආයතනෙන් ඕක ගැන කල්පනා කරා. ඒකට එළියේ හෙලිකොප්ටරය ගැන දැනගත්තේ මේ මන ආයතනෙන් කල්පනා කිරීම තුළ. මොකද සෝතායතනෙන් දෙන සද්ද සංඥාවේ රූප නැහැ. එහෙනම් මන ආයතනෙන් තමයි හෙලිකොප්ටරයක් හදලා දීලා තියෙන්නේ. එතකොට අපි මේ මන ආයතනෙන් කරපු වැඩේ ගැන සිහිය නොවන නැති හින්දා නේද ඔක බාහිරෙන් තියලා බාරගත්තේ. ඒ බාහිරෙන් තියලා බාර ගැනීම මෝඩකමට කරපු එකක් නේද කියලා මේක දන්න කෙනාට දැන් පෙන්නලා දෙන්න පුළුවන්. අන්නේ පෙන්නලා දීම කරනකොට ටික ටික Tamanta පේනවා, වෙලාවක් එනවා, ඊළඟට සද්දෙත් ඇහෙනවා, සද්දෙට හිතෙනුත් කල්පනා වෙනවා. හැබැයි සිහිය නොවන තියනවා, ඔය හිතෙන් අදපු දෙය හිත දැනගත්තා නේද? හිතෙන් අදපු දෙය හිත දැනගත්තා නේද? ඔබ එළියෙන් තියන්න යන්නේ. එළිය දෙයක් බවට පත් කරන්න යන්නේ. අන්නේ ඒක තමයි පළවෙනි ප්‍රතිඵලයේ මේක පෙන්නන කෙනාට. තාම මේ හිත දැන එක නැතිලා නෑ. හිතදන එක නැවැත්වීමක් නෙවෙයි මේ කරන්නේ. හිතදීම නැවැතුණා නම් මතක තියාගන්න ඒක විදර්ශනයක් වෙලා නැහැ සමතේ ගැඹුරට ගිහිල්ලා. එතකොට වෙන්නේ සමතේ බලවත්කම හින්දා අපිට අරමුණු වෙන්නේ නැති වෙනවා. අරමුණු ආවේ නැත්නම් විදර්ශනය කරන්න බෑ. එතකොට යන්නේ අර කිසිවක් නැත කියන ආකින්චඤ්ඤායතනි වගේ පැත්තෙන් ශූන්‍යතාවයක් දකි. හැබැයි ඒ ශූන්‍යතාවේ අරමුණු එන බව නවත්වීම මිසක් අරමුණේ ඇත්ත දැකීම තුල නෙවෙයි. ඒක මේ පෙන්වන්නේ ඇත්ත දැකීම. පවතින ඇත්ත පෙන්වලා දෙනවා. ඒ පෙන්වලා දීම තුල අපිට සමාධියකට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ පුළුවන් අපිට සද්දාහගෙන ඉන්න. සද්දෙට මනහරි රූපයක් සම්බන්ධ වුණොත් අනිත් පැත්තට පේනවා. ඒක හිතෙන් මේ ඔය දෙයිකලි. හිත ඇතුලේ වැඩේ හිත ඇතුලේ. ඒක බාහිරයට සම්බන්ධයක් නැහැ කියලා සිහිය නොවන පිහිටන මට්ටමක් එනවා. එතකොට ඒ මට්ටමට එනකොට අර සමාධියකින් යටපත් කරලා ගත්ත එකක් නෙමෙයි මේක ප්‍රඥාවක්මයි. මොකද ඇස්සරගෙනත් මේ නුවණ තියෙනවා. එතකොට විදර්ශනාව මන් දකින්නේ අන්න ඒ වගේ මාර්ගයක් වැඩෙන පැත්තක් විදිහට. එතකොට මේ සිත් නැතුව නිකන් බලා ඉන්න එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. එතකොට සමහර භාවනාවල තියනවා හිත නිහඬ කරලා ඔහේ ඉන්නකොට හරි කියලා. හැබැයි ඒක මන් දකින්නේ ඒක ප්‍රඥාව අවදි වීමක් නෙවෙයි සමතේ වැඩිවීමක් කියලා. එහෙනම් බලෙන් හිතන එක නවත්තන්න යන්න එපා. අරමුණු දැනගන්න එක නවත්තන්න එපා. ඒවා එන තරමට සතුටු වෙන්න ඕන විදර්ශනය කරන්න දෙයක් තියෙනවා. ඔන්න තව විදර්ශනය කරන්න දෙයක් තියෙනවා. ඒ විදර්ශනය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වෝ ආයතන පැත්තෙන් බලන්න, ආයතන පිරිසිඳ දකින්න, ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා දේශනා තියෙනවා. එකට අන්නේ මේ විදිහට එන අරමුණ විදර්ශනා කරන්න පුළුවන් පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන ධර්මතාවය. මේ වර්තමානයේ මොනවා හරි ධර්මතාවයක් ආරමුණු වුණා නම් ආවනම් එතන එතනම ඒක විදර්ශනය කරන්න. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. හිතන පැහැදිලි ඇති කියලා තෙරුවන් සරණයි. හැදිරුණ මාත්‍යා බොහොම අපින් මාත්‍යා. ඒ කියන්නේ විදර්ශනාවෙන් දකින්න ඕනේ ඇලීම ගැටීම අපිට එතන නැහැ එතකොට ඇති වෙන්නේ. එහෙම නේද මාත්‍යා? ඔව්. ඇලීම ගැටීම නැති වෙන එක ප්‍රතිඵලයක්. මොකද ඇලීම ගැටීම ඇති වෙන්නේ එළියේ රූපයක් තිබුණොත්. එළියේ රූපෙ පැනෙුවේ නැත්තම් ඇලෙන්න ගැටෙන්න දෙයක් පිහිටන්නේ නැහැ. එතකොට එළියේ රූපෙ පැනෙුවේ මේ හිතෙන් හදපු දේ, මේ කල්පනා කරලා දැනගත්තු දේ, හිතෙන් හදපු දේ කියලා නොදන්නකමට. ධම්ම කියන්නේ මනසේ නිර්මාණයක් බව නොදන්නකමට එතන සියෙනොන නැතිකමට. ඒතර බාහිර දේවල් පිහිටිය නැත්නම් අපිට එළියේ දේවල් වලට ඇලීමක් ගැටීමක් නැහැ. පිහිටියොත් ඇලීම ගැටීම තියනවා. ඇලීම ගැටීම නැති වුණත් අර උපේක්ෂාව හරි තියනවා. ඒ උපේක්ෂාව ලෝකෙටයි තියෙන්නේ. උපේක්ෂාව අවිද්‍යාව මුල්ුණ උපේක්ෂාව. ඒ කියන්නේ අවිද්‍යානුසය සහිත අදුක්කම සුඛ වේදනාව. එතකොට මේ මට්ටමනේ මේ එකක් කැඩෙන පැත්තක් තමයි මේ විදර්ශනාවෙන් පෙන්වන්නේ ලෝකෝත්තර දර්ශනය කියන එකෙන්. එතකොට එතන තමයි මම දකින්නේ මේ ලෝකාමිසං පජහේ කියන එකේ ගැඹුරු පැත්ත තමයි ලෝකෙන් එතර වෙන විදිහේ මාර්ගයක් වඩන්න උත්සාහ කරන්න කියන එක. පෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොග්ලි මහත්මයා. හොඳයි, දැන් මේ රාත්‍රී 10යි, අපි ඉඳලා වෙනවසර නිවාකන වෙනවට ඉඳලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඊටමත් අදන ධර්ම සාකච්ඡාවකට අපිට එකතු වෙන්න පුළුවන් වුණේ මුලින් මුලින් අපි විවිධ විවිධ පැතිවලට ගියත් ඉතින් මනවින් සාකච්ඡාව අවශ්‍ය කොටසෙටම ගෙනාව ඔබගේ මාත්මය ටිකක් එක්ව දැක්පින් මම ඉතින් කැමති ලෝඩින් යෝජනා කරනවා චිත්‍ර රාජපක්ෂ මහත්මියට සාකච්ඡාව නිමා කරන්න කියලා කොගලගේ මාත්මයට පින්දීම අධිකටුත් කරලා හොඳයි. ඒ වගේ මතක් කරනවා හෙට ලංකාව වෙලාවෙන් කාමාරට එකතු වෙන්න කියලා කැමති අයට භාවනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් පමණක් තමන්ට පෞද්ගලිකව බලපාන පොදුවේ නෙමෙයි තමන්ට පුද්ගලික යම් කිසි ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න කැමති නම් එකතු වෙන්න කියලා. හොඳයි, චිත්‍ර මාත්මයට. තේරුම් ගන්න හැම දිනකටම අද දවසේ වෙසක් මාසයේ දෙවැනි දාසෙටම මේදී කල්‍යාණ මිත්‍රෝ එක්කතු වෙලා ඉතාම ධර්ම සාකච්ඡාවකට සමන් දුන්නා. මෙතනින් එතුමා අපට පැහැදිලිවම කිව්වා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මේ නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක අපි හොඳට හිතට ගත යුතු දෙයක් කියලා හිතෙනවා, විදර්ශනාවට ලක් කළ යුතු දෙයක් කියලා. මොකද සූත්‍ර දේශනාවකත් කේවල තියෙනවා, යම් කිසි කෙනෙක් කිසිම දෙයක් නොදන්න ජනපද කල්යාණියක් සර්සේ යනවනම් ඒ පුද්ගලයන් කෙනෙක් අහනවා, කෙනෙක් කියනවා මම යනවා ජනපද කල්යාණි සාන්න. ඉතින් අර හම්බෙන පුද්ගලයන් ඔබ ජනපද කල්යාණි ඉන්නේ කොහෙද කියලා දන්නවද, මොන වගේද කියලා දන්නවද, කොච්චර උසද, වයස කීයක් විතරද, නෑ ඒව මොනවත් දන්නේ නෑ කියනවා. ඉතින් එතකොට තථාගතයන් වහන්සේ අහනවා, එහෙමනම් ඔබට ජනපද කල්යාණි හම්බ වේද? ජනපද කල්යාණි ළඟේ වැදුණත් සමහර විට නොදකින ඉඩ තියෙනවා. ඉතින් ඒ කොටසත් එකතු කරමින් මේ නිරෝධය කියන එක යම් කිසි විදියකට දිවගාලා පොඩ්ඩක් හරි තේරුම් ගැනීමේ උත්සාහයක අපි යෙදෙමු කියන අදහසත් එකතු කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න කැමති පේකෝකලගේ මහත්මයා ඇතුළු හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ සාකච්ඡාව සාර්ථක කර ගැනීමට සම්බන්ධ වුණු සම්බන්ධ නොවී නිහඬව වහගෙන ඉන්නු හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ විදිහට ලබා දෙන්න කවදත් අපේ දලුවත් මහත්මයා කරන මේ සේවය දිනපතා මාගේ කරත් ඒක මදි කියලා හිතෙනවා. මොකද ප්‍රඥාව වැඩි වෙනක ආලෝකයක් වෙන්න නම් අපි ධර්ම සාකච්ඡාවල යෙදෙන්නම ඕනන ඒ සාකච්ඡාවලට ඇතුල් වෙන කල්යාණ මිත්‍රයම වෙන්නත් ඕනේ. මොකද ඇහෙන්නේ සද්ධර්මයේ මේක කොටයි. ඒ නිසා හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.